නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බම්බලි පිටියේ ශ්‍රී වජිරාරාමාධිපති දරුතර නායක මහින්පාණන් වහන්සේ ප්‍රධාන විහාරවාසී මහ සංඝරුවනි නවසරයි සදහවස් වාසනාවන්ත පින්තුනි අද වස් කුණ බොහෝදා ඉනිදිරි පාන්දර සුපස්සේලක පිහිටීමේ පින්තුන් බරපොරොත්තු වන්නේ මේ වෙලාවට නිමිත ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි. ධර්ම සාකච්ඡාව සඳහා මේ පින්තුන් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවත් කළා තියෙනවා. අපි ඒ ප්‍රශ්න වලට කාල වේලාවෙ හැටියට අපේ දැනුම පමණට පිළිතුරු දෙන්නට බලාපොරොත්තු වෙනවා. මුල්ම ප්‍රශ්නය තමයි මෝහය යන්නේ විස්තර කර දෙන්න. අමෝහත්වය කරා යාමේදී වැඩි යුතු අංග මොනවාද? දැන් මේ අහන ප්‍රශ්නය තමයි අමෝහය කියලා කියන්නේ මොකක්ද කියලා. දිනකදී බුදුහාමුදුරන්ගේ ධර්මයේ අනුව විශේෂයෙන් අපේ ධර්මයේදී ලෝකේ තියෙන ස්වභාවයන් ප්‍රධාන කොටස් හතරකට බෙදුවා. සතර ආරමාණික ධර්ම හැටියට ඒ තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. මේ චිත්ත, චෛතසික, රූප කියන තුන සංකත ගණයටයි. නිබ්බාන කියන එක නිවන කියන එක අසංකත ගන්නේයි. සංකත කියලා කියන්නේ හේතුඵල ධර්මයෙන් හටගන්නේවා. අසංකත කියන්නේ එසේ හේතුඵල ධර්මයට සම්බන්ධ නොවන ස්වභාවයන්. යමක් බෙදාගෙන ගියාම භෞතික දෙයක් හෝ මානසික දෙයක් බෙදාගෙන ගියාම අවසානයේ හමන ස්වභාවයන් තමයි චිත්ත, චෛතසික, රූපයට විස්තර වන්නේ. ඒව සංකතයි. ඒ චිත්තකයිසික රූප යටතේ අමෝහයයි වන්නේ නැත්නම් මෝහයයි වන්නේ මෝහය සමහ ඇද්දකම චෛතසික ගහේදී වන්නේ. චෛතසික කියලා කියන්නේ හිතේ ඇතිවන චිතිවිලි. එතකොට චිත්ත කියන්නේ හිතට ඒ හිතේ පහළ වෙන චෛතසික චිතිවිලි වලට චෛතසික කියලා කියනවා. ඊළඟ රූප මේ විදිහට තමයි බෙදෙන්නේ. එතකොට මෝහය කියන එක බුදුදහමේ හැටියට චෛතසිකයක්. ඒ චෛතසිකය දුරු කරන්න මොකද කරන්න ඕනේ කියලා අහන්නේ. ඉන්නතනි බුදුහාමුදුරන්ගේ ධම සතරම මෝහය දුරු කිරීම සඳහා වූ කියන ධම. නැත්නම් අමෝහය සාක්ෂාත් කර ගැනීම. වෙනත් වචන වලින් කියනවා නම් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශනා කරන ධමස් තමයි බුදු ධම කියලා කියන්නේ. එතකොට මෝහයට නොයෙක් විදිහේ පද කියනවා. මිච්ඡා දිට්ඨි කියලා කියනවා. මේ ආදී පද උගා බුදු දහමේ විග්‍රහ වෙනවා. මෝහයට. මෝහය කියන වචනේ කෙටියෙන් කියනවා නම් මෝහය කියලා කියන්නේ යමක යථා ස්වභාවයේ නොදන්නා වූ ස්වභාවය. යමක පිළිබඳව යථා තත්වය නොදන්නා වූ ස්වභාවයෙන් කියනවා මෝහය කියලා. ඒ මොහයත් වඩාත්ම තවත් විග්‍රහ කරනවා නම් බුදුදහමේ සඳහන් වෙන ආකාරයට චතුරාර්ය සත්‍යයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති කමට තමයි මොහය කියලා කියන්නේ. එතකොට මේ මොහය සපුරාම දුරවන්නේ අරහතේ සාක්ෂාත් කිරීමත් එක්ක. ඒ වගේම මේ මොහයේ සැලකිත ප්‍රමාණයක් දුර වෙනවා සෝවාන් වීමේදී. එතකොට මෝහයේ දුරු කිරීම සඳහා තමයි බුදුහාමුදුරුවෝ ඒකට ප්‍රතිපස්ත වූ ධර්මයක් දේශනා කළේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැත්නම් කියනවා ප්‍රඥාව කියලා, නැත්නම් කියනවා ධම්මවිචය කියලා. මේ වගේ නම් බොහොමයකින් අමෝහය. අමෝහය කියන්නේ වැඩි යුතු ධර්මයක්. මෝහය කියන්නේ දුරු කළ යුතු ධර්මයක්. එතකොට අමෝහය අමෝහය සාක්ෂාත් කර ගැනීමට වැඩි උතු අංග මොනවාද කියලා අහනවා. අමෝහය වැඩි වීමට කරුණු එකක් දෙයක් නෙමෙයි පින්නතුනි, මේකට හොඳම සූත්‍රයක් තමයි මේ පින්නතුනි කියවන්නේ අවිද්‍යා කියලා සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ අවිද්‍යා සූත්‍රය වැදගත් එකක්. මේ ප්‍රශ්නේ දැකලවත් මම මේ මුලින්ම කරුණු කීපයක් සඳහන් කරගත්ත මට මතකයේ තියෙන කරුණු ටිකක් අමතක වෙයි කියලා. ඒක ගැන වෙනදී දැන් අමෝහය ලබා ගැනීමෙන් නැත්නම් ප්‍රඥාව සාක්ෂාත් කර ගැනීමේදී වැඩි දියුණු පිළිවෙලක් සඳහන් වෙනවා. එහෙදී සඳහන් කරනවා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා නැත්නම් සැබෑ ප්‍රඥාලෝකයක් ලබා ගැනීම සඳහා වැඩි දියුණු මානසිකී ඊට ආසන්නම කාරණේ හැදිර දේශනා කළේ සත්‍ය පොඤ්ඤාංග වඩන්න කියලා. බෝධි අංග අති ධම්මවිචය විරිය ඒටි ආදී පොඤ්ඤාංග හතක් තියෙනවා. පස්වැදි සමාධි උපේක්ෂාවෙන් මෙන්න මේ බෝධි අංග අවබෝධය සඳහා වැඩි දියුණු අංග හැටියටයි සත්‍ය පොඤ්ඤාංග තියෙන්නේ. විද්‍යාව යොක්කේ සාක්ෂාත් කර ගන්න නම් මොනවද වඩන්න ඕන? සත්‍යපොච්චංග වඩන්න ඕන. සත්‍යපොච්චංග නිකන් වැඩෙන්නේ නැහැ. සත්‍යපොච්චංග වැඩෙන්න නම් තවත් කරුණු හතරක් වඩන්න ඕන. මොනවද ඒ කාරණා? ඒ තමයි හතර සතිපට්ඨානය වඩන්න ඕන. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා හතර වඩන්නට ඕන. මහා සතිපට්ඨාන සූත්‍රයේක විස්තරාත්මකව පැහැදිලි වෙනවා. හතර සතිපට්ඨානේ නිකන් වැඩෙන්නේ නැහැ. හතර සතිපට්ඨානේ වැඩෙන්න නම් ඊටත් කලින් තවත් ධම්ම ටිකක් වඩන්නට ඕන. ඒ මොනවාද? ඒ තමයි ත්‍රිවිධ සුචරිතය වඩන්නට ඕන. ඉන්නදී සාධකයක් වඩන්න ඥාතවතා සාධකාරයක් වඩන්න. ඥාතවතා හොඳයි, දැන් ඔක්කොම අහන් ඉන්න. එතකොට විද්‍යාය මුක්තිය සාක්ෂාත් කරගන්න නම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? සත්‍යපොච්චංග වඩන්න ඕන. සත්‍යපොච්චංග සම්පූර්ණ වෙන්න නම් සතර සතිපට්ඨානේ වඩන්න ඕන. සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙන්න නම් ත්‍රිවිධ සුචරිතය වඩන්න ඕන. ත්‍රිවිධ සුචරිතය කියලා කියන්නේ කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය. ත්‍රිවිධ සුචරිතය නිකන් වැඩෙන්නේ නැහැ. මේක ලොකු වැඩ පිළිලා. ත්‍රිවිධ සුචරිතය වැඩෙන නම් ඊට කලින් තවත් දහම් කීපයක් වඩන්නට ඕන. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය භාවිත කරන්නට ඕන. ඇත්තෙන් රූප දැකලා නිමිති ගන්න හොඳ නැහැ, කෙලෙස් ගන්න හොඳ නැහැ. දැකපු මොහොතෙන්ම සිහිය පිහිටුවාගෙන එතන මේ කෙලෙස් දුරු කරගන්නට ඕන. කලින් සත්‍යයෙන් වුණා නම් අහපු මොහොතේ හොඳ සිහි කල්පනාවෙන් ඉඳගෙන ඒ අවස්ථාවේදීම නැති කරගන්නට ඕන. අනිත් ඉන්ද්‍රිය පිළිබඳවත් එහෙමයි. ඉන්ද්‍රිය සංවරය හොඳින් භාවිත කරන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය නිකන් වැඩෙන්නේ නැහැ. ඒකටත් තවත් කාරණයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙන්න නම් සති සම්පජඤ්ඤය වඩන්නට ඕන. සති සම්පජඤ්ඤය කියන්නේ සිහිය සහ නුවණ වඩන්නට ඕන. සතිය කියන්නේ සිහිය, ඒ සිහිය අනුව ගියා වූ නුවණට කියනවා සම්පජඤ්ඤය කියලා. ඔන්න බලන්න දැන් ආයි මතක් කරගන්න කාරණා ටික. අමෝහය නැත්තම් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගෙන නම් මොකද කරන්න ඕන? සත්‍යපොච්චංග වඩන්නට ඕන. සත්‍යපොච්චංග වඩන්න නම් සතර සතිපට්ඨානය වඩන්නට ඕන. සතර සතිපට්ඨානය වඩන්නට නම් ත්‍රිවිධ සුචරිතය වඩන්නට ඕන. ත්‍රිවිධ සුචරිතය වඩන්නට නම් ඉන්ද්‍රිය සංවරය භාවිත කරන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය වැඩෙන්න නම් සති සම්පජඤ්ඤය භාවිත කරන්නට ඕන. සති සම්පජඤ්ඤය වැඩෙන්නට නම් යෝනිසෝ මනසිකාරය නිතර ඉන්නට ඕන. යෝනිසෝ මනසිකාරය කියන්නේ යමක මුල ස්වභාවයම දැනගන්නට ඕන. සිතිවිලි පහළ වෙනකොට නිතරම නුවණින් ඉඳිමින් ඒ පිළිබඳව යථාබෝධයෙන් ඉන්නට ඕන. යෝනිසෝ මනසිකාරය වැඩෙන්න නම් මේකත් නිකන් වැඩෙන්නේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය වැඩෙන්න නම් මොකද කරන්න ඕන? ශ්‍රද්ධාව තියෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය වැඩින්නේ ශ්‍රද්ධාව තියෙන කෙනාටයි. ශ්‍රද්ධාව නිකන් වැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධාවට හේතුවක් තියෙනවා. හරි අමාරුයි නේද? යෝනිසෝ මනසිකාරය වැඩෙන්නම් ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව වැඩෙන්න නම් මොකක්ද තියෙන්න ඕන? සද්ධර්ම ශ්‍රවණය කළ තියෙන්නට ඕන. බුදුවරයෙක්ගේ චතුරාර්ය සත්‍යයෙන් යුක්ත ධර්මකට හේතුඵල ධර්ම පදනම් කරගත්තු චතුරාර්ය සත්‍ය මූලික වෙච්ච ධර්මයක් අහලා තියෙන්නට ඕන. නැත්නම් ධර්ම පොතපත කියවලා තියෙන්නට ඕන. ඒ ශ්‍රද්ධාව ඇතිවන්නට හේතු වෙන කාරණේ සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය නිකන් ලැබෙන්නේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්න නම් කල්‍යාණ මිත්‍රාත්මයක් ලැබෙන්නට ඕන. ඔන්න පින්නතුනි. ලොකු වැඩ පිළිවෙලක් මේක. කල්‍යාණ මිත්‍රාත්මය ලැබෙන්න නම් සතර හොඟක් පින්තල මේ වගේ ඉපදලා තියෙන්නට ඕන. අපි ඒක සම්පූර්ණ කළ තියෙනවා. එතකොට කල්‍යාණ මිත්‍රයා බුදුහාමුදුරුවෝ උපමා කරනවා විශාල හංගක් මුතුනට වැස්සක් වහිනකොට ඒ කන්ද මුතුනට වහින වැස්සේ ජලය එකතු වෙලා පොඩි පොඩි යනවල් හැදිලා දොළවල් ගංගා බවට පත් වෙනවා. අවට ප්‍රදේශයේ සත්‍රීක කරන වාගේ යම් කිසි කෙනෙකුගේ ජීවිතයට කල්‍යාණ මිත්‍රාශ්‍රය නැමැති වර්ෂාව වහිනකොට අනිත් සියලුම ගුණධම් සම්පූර්ණ වෙනවායි කියනවා. එතකොට කල්‍යාණ මිත්‍රයෙක් ලැබුණා නම් ගියාගෙන් ලැබෙන ලොකුම ප්‍රයෝජනය තමයි අපට. ගියාගෙන් බණ අහන්නට ඕන. අපට වඩා ඒ පුද්ගලයා දන්නවයි කියලා හිතනවා නම් බණ අහන්නට ඕන. අපේ ලොකුකම් කියන්නේ අනේක නෙවෙයි කරන්න ඕන. අපේ තියෙන දැනුම්වත් සම්පත් කොහොමසක් කම් කරපු උපාධි එහෙම නෙවෙයි. අපට වඩා යම් කිසි දැනුමක් තියෙයි කියලා දැනගත්තා නම් ගියාගෙන් අපි ප්‍රයෝජනයක් ගන්නට ඕන. ඒ නිසා කල්‍යාණ මිත්‍රාශ්‍රය තියෙනකොට සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය කිරීමේ අනිසංස හැටියට ශ්‍රද්ධාව ඉපදෙනවා. ශ්‍රද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය හට ගන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤය සම්පූර්ණ වෙනවා. සති සම්පජඤ්ඤයෙන් ඉන්ද්‍රිය සංවරයත්, ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචිරිතයත්, ත්‍රිවිධ සුචිරිතයෙන් සතර සතිපට්ඨානයත්, සතර සතිපට්ඨානයෙන් සත්තපොඤ්ඤංගත්, සත්තපොඤ්ඤංගයන්ගෙන් විද්‍යා විමුක්තියත් සාක්ෂාත් වෙනවා කියලා සඳහන් කරනවා. ඕක තමයි සාමාන්‍ය වැඩ පිළිවෙල. ඔය ඉන්න මැදේදී තවත් කරුණුවා විස්තර කරන්න පුළුවන් ඉතින්. ඔය තමයි කෙටියෙන් අපි කිව්වේ. ඕක ඉදිරියට තවත් කරුණු වලින් අපි විස්තර කරන්න. මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු කෙනාට කරුණු ඇත්ත දන්නේ. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා ඊයේ ප්‍රශ්න නම් පැහැදිලි මදි. ඊළඟ ප්‍රශ්නයක් තියෙනක මම කියවන්නේ පැහැදිලි මදි. තවත් සමහර ප්‍රශ්න තියෙනවා පැහැදිලි මදි. දැන් අහනවා යම් වික්තුන් වහන්සේ නම සකදාගාමි වූ විට සකදාගාමි වීමෙන් පසු තම නාමය වෙනස් කිරීම අවශ්‍යද පහදන්න කියලා අහනවා. සකෘදාගාමි වීමට මහන වීමද දන්නේ මේ කියන්නේ. නම වෙනස් කිරීමක් නම කරන්නේ නැහැ අඳුර කෙනෙක්. සකදාගාමි වුණා කියලා වෙනස් කරන්නේ නැහැ. මේ වෙනස් කිරීමක් කරන්නේ නැහැ කොහෙවත්. සමහර අඳුර හැබැයි සාමාන්‍ය දැන් වර්තමානින අඳුරවලු සාමනේර කාලයේදී ගත්තු නම උපසම්බය වෙනකොට සමහර හඳුරු වෙනස් කරනවා. යම්නම් හේතු මත. ඇතැම් දේ සමාන නම් හැම තිමුණොත් වෙනස් වෙයිද? ඒ වගේ වෙලාවට උපසම්බයදී නම වෙනස් කරන සමායට. නම සෝහන් වන්ට පස්සේ නම් යම කෙනෙක් වෙනස් කරන්න යන්නේ නැහැ. ඔය සක්කාය දිට්ඨිය දුරු කරලා ඉන්නේනේ. ඊට පස්සේ නම ගැන ඉතල පොඩි හිතන්නේ නැහැ නේ. ඊළඟට කියනවා සිත නිසක් අය නැති බඹලව සතරේ කරුණාකර ඊට වැඩිය පහදා දෙන්න. සිත මිස කායනති බඹලව සතරක කියලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දෙකටම ධර්මයේ කෙටියෙන් සඳහන් වෙනවා දේව කියලා. දේව කියලා සම්පූර්ණ පොදුවේ කියපු තැන තියෙනවා සූත්‍ර පිටකේ. දිව්‍ය ලෝක හයට බ්‍රහ්ම ලෝක දාපේට කියලා කරනවා. ඊට පස්සේ ආයෙත් කියනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කියලා. ඊට පස්සේ ආයේ බ්‍රහ්මලෝක ආයේ බෙදනව කොටස් දෙකකට රූපාවචර බ්‍රහ්මලෝක අරූපාවචර බ්‍රහ්මලෝක කියලා. රූපාවචර බ්‍රහ්මලෝක කියන්නේ ධ්‍යාන වඩලා මනුස්ස ලෝකයේදී හෝ නැත්නම් ජීවි ලෝකයේදී ධ්‍යාන වඩලා ඒ ධ්‍යානෙ නොපිරිහි මිය ගිහිල්ලා ඉපදෙන ස්ථාන. කයස් සහිතව ඉපදෙන ස්ථාන වලට කියනවා රූපාචර බ්‍රහ්ම ලෝක කියලා. කයස් නොමැතිව චිතස් විතරක් ඇති ඉපදෙන ලෝක වලට කියනවා අරූපාචර බ්‍රහ්ම ලෝක කියලා. එවැනි අරූපාචර බ්‍රහ්ම ලෝක හතරක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ආකාසානං ආයතනය, විඤ්ඤාණං ආයතනය, ආකීසඤ්ඤායතනය, නේව සංඥානා සංඥායතනය කියලා. එතකොට මෙන්න මේ දිවෙන ධර්ම ලෝක හතර ගැන තමයි හිත තියෙනවා, හිත මිස. ඒ කියන්නේ හිත තියෙනවා, කය නැති. කය නැහැ කියලා කියන්නේ. අන්නේ මම බ්‍රහ්ම ලෝක හතරට තමයි මේ කියන්නේ. එතකොට ධ්‍යාන වඩල විශේෂයෙන් හතරවෙනි ධ්‍යානෙ දක්වා වඩලා ප්‍රථම ධ්‍යානෙ, ද්විතිය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කරා වඩලා ඊට පස්සේ අනන්ත ආකාශෝ කියලා වඩලා ආකාශ අනන්තයෙන්ද ලබනවා. විඥානය පිළිබඳව ටික වඩලා විඥානං ආයතනය ලබනවා. ආකින්සං ආයතනය. ඊට පස්සේ තුන්වෙනි එක ඊට පස්සේ කිසිවක් නැත කියලා වඩලා ආකින්සං ආයතනය. ඊට පස්සේ කිසිවක් ඇත්තේ නැත, නැත්තේ නැත කියන මානසික ස්වභාවය වඩලා නේම සංඥා නා සංඥායතනය කියන හතරෙන් හතරටපත් වෙනවා. මේක තමයි සාමාන්‍ය කෙටියෙන් කියන දෙන කරුණ. සත්‍යකුගේ විඥානයේ සංසාර ගමනේ අඛණ්ඩව ගලා යාමක්ද නැතිනම් හේතුඵල ලෙස වරින් වර ඇතිවි නැතිවි යන විවිධ අවස්ථා රාශියක එකතුවක්ද? දැන් මේ විඥානය ගැන අහන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සාතිකේල ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සාතිහාමුදුරුව ධර්ම දේශනා කළා. දිගින් දිගටම යන හිතක් තියෙනවායි කියලා. දිගින් දිගටම යන හිතක් තියෙනවායි කියලා විතරක් නෙමෙයි ඔහු දේශනා කළේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවායි කියලා දේශනා කළා. බුදුහාමර මේ සාති පිටුව ගෙන්නලා ඇහුවා, ඇත්තද සාති ඔබ මේ වගේ මතයක් ප්‍රකාශ කරනවාරි කියලා. දිගින් දිගටම යන හිතක් තියෙනවායි කියලා මම දේශනා කරායි කියලා ඔබ මේ මරණ කියන ඇත්තද කියලා ඇහුවා. ඔහු තමයි මම මෙහෙම තියෙනවායි කියලා කිව්වා. දිනකෙන් බුදුරජාණන් වහන්සේගේ ළඟට කෙනෙක් ඇවිල්ලා ඇතන් මෙට බොරු කියපු අවස්ථා තියෙනවා. සමහර ඇවිල්ලා බුදුහාමරණ හිත බොරු කියලා තියෙනවා. හැබැයි බුදුහාමරණ ප්‍රශ්නයක් විදිහට ඇහුවදී යමක් ඇහුවදී අහපු දෙයට බොරුවක් කියන්න බෑ. ඒක බුදුහාමරණ කියන විශේෂ බලයකින් ඇති වෙන දෙයක් කියලා සඳහන් වෙනවා. අහපු දෙයකට බොරු කියන්න බෑ. එතන මේ සාමනහස්සෙත් එහෙම බොරුවක් කිව්වේ නෑ. උන්වහන්සේ අස ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ දේශනා කරනවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මරණයෙන් පස්සේ යන හිතක් තියා මේ එකම ජීවත්වන ආත්ම භාවයවත් එක මොහොතකින්වත් තව මොහොතකින් යන හිතක් ගැනවත් මම කියන්නේ නැහැ. එහෙම නොකියන මට ඇයි මේ නිග්‍රහ කරන්න කියලා. කියලා දැටිසේ සාති පිටුවට බුදුහාමුදුරුවෝ නිග්‍රහ කළා. මෝග පුරුෂ කියලා සඳහන් කළා. එහෙම එකක් නැහැ කියලා. ඒ අවස්ථාව ඉස්සෙවතිවන සිතිවිලි හේතුඵල ධර්මෙන් හේතුට ගැටෙනකොට ඇතිවන ස්වභාවය එතනම නිරුද්ධ වෙනවා නිසා ඒ ඇතිවන ස්වභාවය අනිත් එකට සමාන ලක්ෂණ තිබුණට ඒක අලුත්ම සිතක් හැටියට යන්නේ. ඒ නිසා විඥානයේ එක දිගට යන දෙයක් නෙවෙයි. ඒ අවස්ථාවේ ඇතිවලා නිරුද්ධ වෙමින් යන දෙයක්. ඒක තමයි සාමාන්‍ය කෙටි උත්තරය. දැන් මේක දැනගන්න නම් ඇත්තෙන්ම අපි පංච උපාදාන සංගම දැනගන්නට ඕන. උපාදාන ඡන්ද පංචකයක් එකයි මේ කියන්නේ. මොකද සිත විශේෂයෙන්ම යන්නේ නැහැ. අපි කාම ලෝකෙට සාපේක්ෂව කතා කරනකොට දැන් අපි ඉන්න මනස ලෝකෙට සාපේක්ෂව අපි කතා කරද්දී ඡන්ද පංචකයේ එක විදිහයි හටගන්නේ. මේක ක්ෂණික දෙයක්. දැන් අපි ඇසෙන් රූපයක් දකිනකොට ඇසෙන් අපි රූපයක් දැක්කයි කියලා කියන්නේ පින්නතුනි එක විට මේ ඡන්ද පංචකයේම ක්ෂණික වැටි උනා. දැන් ඇසයි රූපයයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයත් නිසා චක්කු විඥානය හට ගන්නවා. ඊට පස්සේ තින්නම් සංගති පස්සෝ. මේ තුන එකතු වීම නිසා ස්පර්ශය ඇති වෙනවා. ඊළඟ පස්ස පස්චා වේදනා. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. යම් වේදේති සංසංජානාති. යමක් දැනගත්තනම් එය හඳුනා ගන්නවා. යම් සංජානාත් විතක්කයේදී යම සංජානනය කරන අය විතර්කණය කරනවා. අන්නේ විතර්ක කරගත්තු දේ තමයි ප්‍රපංච හැටියට තෘෂ්ණා දෘෂ්ටි මාන හැටියට සමාග්‍රහණය කරගන්නේ. එතකොට අපි රූපයක් දකින්නවා කියලා කියන්නේ මේ පිනතුනේ ක්ෂණිකව එතකොට ඇස රූපය කියන දෙක රූපස්කන්ධය, විඥානය කියන එක විඥානස්කන්ධය, ඒ පිළිබඳ ඇති වෙච්ච රූප සංඥාව සංඥාස්කන්ධය, රූප සංචේතනාව චේතනස්කන්ධය, නැත්නම් සංස්කාරස්කන්ධය, ඒ පිළිබඳ ඇති වෙච්ච ස්පර්ශය වේදනාස්කන්ධය, මෙන්න මේ වගේ ස්කන්ධ පංචකයේ ක්ෂණිකව හට ගන්නවා, ක්ෂණික වේදකම නිරුද්ධ වෙනවා. නමුත් මේක සංසතිකව එක දිගටම යනවා. සංසතිකයෙන් කැටි කැටි දිගට යනවා. දැන් හරියට ගිනි පෙනෙල්ලක් අපි වේගෙන් කරකවනකොට බලාගෙන ඉන්න කෙනාට පේන්නේ මේක ගිනි වලක් කියලා. ඈතින්නම් බලාගෙන ඉන්නකොට කෙනෙකුට හිතෙන්නේ නැහැ මේක මේ වෙන වෙනම තියෙන දෙයක් කියලා. මේ එක ගිනි පෙල්ලේ තියෙන කෙනෙක් මේ හිතෙන්නේ නැහැ. ඒ අවස්ථාවට තනින් තන වෙනස් වෙමින් යන ස්වභාවයක් තියෙන. ඒක වේගෙන් කරකවන නිසා ඒක වගේ පේන්නේ. මේ අපිට පේන බාහිර භෞතික දේ එහෙම ඇවිදදුනි. මේවා බාහිර අපේ ඇසට මේ ක්ෂණිකව මේ අවස්ථාවේදී ලඟ වෙනවා. ක්ෂණිකව මේක නිරුද්ධ වෙනවා. අපි මේක දකින ස්වභාව වෙනකොට මේක හිතට ඇවිල්ලා තියෙනවා. අපි මෙන්න කලිනොත් මේ පිළිබඳව අපි විස්තර කළා. අපි ඉදිරියේදී වෙලාව අනුව තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක බල මෙනෙහි කිරීමෙන් ඊළඟ ආත්ම භාවයේ උපත සකසා ගන්න හැකි ආකාරය පාදා දෙන්න. දැන් ඒක බල කියලා මේ අදහස් කළේ ඒක බල කියලා වර්ග කීපයක් සඳහන් වෙනවා. දැන් මේ ලියපු කෙනා මොන කාරණාද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා කියන්න බලන්න. ලියපු කෙනා ඉන්නවනේ. දැන් සමහර කාරණා තියෙනවා ඒක බල කියලා එක එක තැන්වල කරුණු විවිධාකාරයෙන් සඳහන් වෙනවා. දැන් උදාහරණයක් ඇහිලා දැන් සෝදාපත්යංග කියන එක සෝදාපත්යංග මාත්‍රුගත පිහිටකින් කරුණු කීපයක් විවිධ තැන්වල සඳහන් වෙනවා. ඒ වගේම ගැස්සම මේ ඒක බල කියන එක. හොඳයි ඒක බල කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත තේ පින්නතුනි ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී කරුණු ගන්න පුළුවන්. මේ වගේ කාරණා තියෙනවා. ඒ වෙනස මේ ඒක බල කිව්ව ගමන්ම කියන්නේ ඒක බවට හත් වෙන කියන එක. ඒක බවට පත් වීම හෝ ඒක භාවයේක්ම රසයකත්වයට පත් වීම සඳහා තියෙන ලක්ෂණ. එතකොට මේ ලක්ෂණ වැඩිවෙ පින්නතුනි ඊළඟ උපත. ඊළඟ ආත්මාවේ සංස්ථා ගන්න නෙවෙයි. මේව දේශනා කලේම අකාලිකෝ ධර්මයේ සංස්කර කරගන්න. ඒ නිසා නිතරම ලෝකෝත්තර ධර්ම යන්නෙම ආසන්නයේදීම නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම ඉලක්ක කරගෙන යන්න. තන ඒ යන ගමනේදී අපි පරලොවක් යන නිවෙච්ච ගන්නට ඕන මෙලව කියමේ මේක උපරිම වශයෙන් වඩනට බලන්න ඕන. ඒක තමයි කලියොත් මේ වඩපු ප්‍රමාණයට සමාන විශේෂයෙන් ඒක පුද්ගලයේ බඩපත් වීමත් එක්ක විශේෂයෙන් සක්කාය දිට්ඨිය දුරු වීමත් එක්කම අපට විසාග ප්‍රතිලාභයක් ලැබෙනවා සාංකාරික වශයෙන්. සක්කාය දිට්ඨිය දුරු වෙනවත් එක්කම විචිකී ශාස්ත්‍රීය ලබත පරමාර්ථ කියන සංයෝජන දුරු වෙනවා. ඒත් එක්කම නිරයගාමී වෙන අපාගත වෙන අකුසල ධර්ම අපේ ජීවිතෙන් වැළකෙනවා. ඒක නිරායාසික ධර්මතාවයක්. සෝවාන්ෙත් කෙනා කියන ප්‍රරජ අඩපාඩු සිදු වෙනවා. හැබැයි ඕ කිසි විටකත් අපාගත වීමට හේතු වෙන විශේෂයෙන්ම ආනන්තරී පාප කර්ම පහ සහ නියත මිත්‍යා දෘෂ්ටිය කියන මේ කරුණු ඔහු අතින් සිදු වෙන්නේ නැහැ. ඒක උඩ ලැබෙන ප්‍රධානම ප්‍රතිලාභය. එතකොට ඊළඟ ප්‍රශ්නයක් අහනවා කෙනෙකුගේ ආසන්න අවස්ථාවේ ආසන්නතම අවස්ථාවේ නැත්නම් ආසන්නතම විනාඩි කිහිපේ ඔහු විසින් කරන ලද්දා වූ කුසල ධර්ම සීකර දීමෙන් ඔහුගේ ඊළඟ ආත්ම භාවය අනිවාර්යයෙන් සුගතිගාමී විය හැකිද? මේකට ඒකාන්තික පිළිතුරක් දෙන්න බෑ. අවසාන මොහොතේදී කුසලයක් පියපත් කළ තුනයි කියනම එයා සුගතිගාමි වෙනවා කියලා අපිට කියන්න බෑ. දැන් උදාහරණයක් හදගෙන ගත්තොත් අජාසත් රජතුමා බුදුහාමුදුර පිරන් පාන ආසන කාලේ ඔහු තමයි හිටියේ ඉහළම ශ්‍රද්ධාවන්ත කෙනා ගිහියන්ගේ. ඔහු ගා සින්දහම් කළා මේ ශාසන විශ්ේහි. නමුත් ඔහු ගැතින් බරපතල අකුසලයක් සිදු වෙලා තිබුණා. ඔහු බිත්තු ගහතක කෙනෙක්. ඒ නිසා ඔහුට සිදුවේ ධානාන්තර පාප කර්ම නිසා ඔහුට අවසාන මොහොතේ කුසලයක් සිහිපත් කළ දුන්නත් පින්නතුනි ඔහුගේ අර අකුසලයේ බලවත් සම නිසා ඔහු අපාගත වෙනවා. අර කරපු කුසල අනිසංස ලැබෙනවා ඒවා යටපත් වෙන්නේ නැහැ. නමුත් ඊට කලින් අර අකුසලයේ බලවත් නිසා අකුසල විපාක දෙනවා. ඊට වඩා අවම අකුසල කරපු අය ඇතැම් විට ආසන්න මොහොතේ කුසල චේතනාවක් තීපත් කළා කියලා සුගතිගාමි වෙන්න පුළුවන් ඇතැම් විට අපට ඒකාන්තියෝ කියන්න බෑ ඒක. අපි වගේ සාමාන්‍යයෙක් නෙවෙයි අභිඥාලාදී කෙනෙකුටවත් එහෙම ඉස්තිරම කියන්න බෑ. ඒක තමයි ධර්මයේ හැදින කරන් දෙන විග්‍රහය. උගා අකුසල කරලා අන්තිම මොහොතෙහි කුසල චේතනාව පහළ කරගත්තු කෙනා ඇතැම් විට ඒ කුසලය දුර්වල වෙලා ටික කලක් සුගතිගාමි වෙන්න පුළුවන්. ඇතැම් විට සුගතිගාමි වුණත් ත්‍රි හේතුක ප්‍රතිසංගයක් නොලැබිලා නොයෙකුත් අනුපාඩුකම් සහිතව ඉපදෙන්න පුළුවන්. දැන් වුණත් එහෙමයි දැන් මනුස්ස ලෝකේ සමහර අය ඉපදෙන උපතින් ආබාධය මේක නිදී අංග විකලත්වයෙන් යුක්ත ආදීයි ඉපදෙනවා. යාර කුසලයේ බලවත් නොවීම නිසා. අනිත්‍යයෙන් අනිත්‍යයෙන් තමයි ඇතැම් ජීවිත කාලයක්ම කුසල කරපුවා ඉන්නවා. අවසාන මොහොතේ සුළු අකුසලයකින් ඇතැම් විට හිත නරක වෙන පුළුවන්. නමුත් එහෙම වුණත් ඒ කෙනාගේ අර කුසලයේ බලවත් නිසා අර අකුසල විපාකයෙන් ඉවහල් වෙන්නේ නැහැ. ඒක ඉක්මනින් ගෙවිලා දැන් මෙතන නැවත සුගතිය දෙන්න පුළුවන්. ඒ නිසා අපි අන්තිම මොහොත යහපත් කරගන්න නෙවෙයි අපි උත්සාහ කරගන්න ඕන. ඇතැම් විට මේ මොහොත වෙන්න පුළුවන් අපි අවසන් මොහොත මේ යන්නේ. ගත වෙන හැම මොහොතක්ම සිහියෙන් නුවණින් අප්‍රමාදීව කුසලයේ යෙදීම අප විසින් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ බුදුබව ළමා ඉන්පසු ධර්ම දේශනා කළ හැකි කෙනෙක් සිටිනවාද කියා බැලුව පසු සාම්පති බ්‍රහ්මයා බුදුරන්ට ධර්ම අවබෝධ කරගත් හැකියි සිටිනවා යයි කියා ප්‍රකාශ කළේය. පැවසුවේ බුදුරජාණන් වහන්සේට මේ නොපෙනුනේ ඇයි? මේක සමායයට දින ප්‍රශ්නයක් නේද? සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ චරිතයේ යම් යම් ලක්ෂණ තියෙනවා. උන්වහන්සේගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච කාරණා. ඒ අවස්ථාවලදී දෙවිවරුන්ගේ ප්‍රඥාන්‍ගේ ආරාධනාවෙන් තමයි සමහර කටයුතු කළේ තියෙන්නේ. ඒක උන්වහන්සේගේ චරිතයත් එක්ක එකට යන දෙයක්. උන්වහන්සේ මුලින් මන්දෝසායි බවක් ඇතුණායි කියලා සඳහන් කළා. ඒක සාමාන්‍ය හැදෙන ස්වභාවයක් නමුත් ඒකෙන් කියන්නේ සපුරා ධර්ම දේශනා කිරීමේ වැලකිලක් හිටිනවායි කියලා. මොකද උන්වහන්සේගේ සිටේ තියෙන මෙච්චර කාලයක් මේ බුද්ධාව සඳහා පෙරම් පිරුවේ නිකන් නෙවෙයි. මෙය ඉලක්ක කරගෙන මේ ලෝකයාට ධර්ම දේශනා කරලා ලෝකයා මේ දුකෙන් නිදහස් කරගෙන අභිලාෂයෙන්මයි උන්වහන්සේ සම්බුද්දත්වයට පත් වුණේ. එහෙම නොවෙනවා නම් උන්වහන්සේට මීට සාරාංශික කලබලක්ෂයට කලින් බහත් වෙන්න තිබුණා. බුදුවරයෙකු මූලික අපේක්ෂාවේ එක. පහම්ප්‍රති මහ ප්‍රඥා ආරාධනා කළා ඒක ධර්මයෙන් සඳහන් වෙනවා. ඒක සාමාන්‍ය පිළිසක් ආරාධනා කිරීමක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට හොඳට බැලුවා නැවත. බණෝක මහන්තර පෙනී ගියා. අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවයි කියන කාරණාව අවබෝධ වුණා. සමහර කාරණා පින්නතුනි බුදුහාමුදුරු එක විට මේක සීපත් බුදුහාමුදුරන්ට සර්වප්‍රඥාණයේ තියෙනවා. ඉබ්බට සර්වප්‍රඥාණයේ කියලා කියන්නේ සිහි කිරීම ප්‍රතිපද වූ ඥානයක්. යමක් ඒකට ඉලක්ක කරලා සිහි කරෝකින් තමයි ඒක නැති වෙන්නේ. නැත්නම් ඉන්නේ හැම මොහොතේ ඔක්කොම පේන එකත් මොකද වෙන්නේ? ඔළුව අවුලේ නේද? එහෙම තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. ආවර්ජන ප්‍රතිපද ඥානය බුදුහාමරණ තියෙන්නේ. දැන් මෙතන පිරිසක් ඉන්නවා නම් ඒ කෙනෙක් වෙන වෙනම බැලුවොත් තමයි තේරෙන්නේ. ඒ නිසා ඒ බලන වෙලාවෙදි අනිත් එකට වඩා වේගෙන් බුදුහාමරණ බලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපිට වඩා කාලයක් අපිට වගේ කාලයක් යන්නේ නැහැ. ඒ නිසා එම බැලුවත් තමයි පේන්නේ. දැන් මේ කර්මයක් එහෙමයි. ඒක අවධාරණයම යොමු කළ බලනකොට තමයි උන්වහන්සේ පෙනී ගියේ. නමුත් උන්වහන්සේ ඒකෙන් කියන්නේ මහා සාම්ප්‍රති මහා බ්‍රහ්මයා ආරාධනා නොකරන බුදුහාමුදුර ධර්ම දේශනා කරන්නේ නැහැ කියන කතාවක් නෙවෙයි කියන සඳහන් වයි. අපතරණ සෑම ක්‍රියාවකටම ජවන් සිත් හතක් ඇති වේද? ඒ ඇතිවන ආකාරය පැහැදිලි කර දෙන්න මෙන්න ඉල්ලනවා. දැන් සාමාන්‍යයෙන් අපිට හිතක් පහළ වෙනකොට සාමාන්‍ය ලක්ෂණය තමයි චිත්තක්ෂණ 17ක් පහළ වෙනවා කියලා අපි කියනවා. ඒ හැම චිත්තක්ෂණයක්ම උත්පාද කිසිබංග වශයෙන් නැවත කුඩා චිත්තක්ෂණ වලටත් බෙදෙනවා. සාමාන්‍ය අවස්ථාවකදී සාමාන්‍ය අවබෝධයක් ලබා දෙන මේ ජවන්තිත් හත කියලා කිව්වට වෙනස ඉතාම ක්ෂණික වෙන ප්‍රත්‍යක්ෂ මේක. අභිධර්ම විග්‍රහයක් මේකේ තියෙන්නේ. අභිධර්මයේ අභිධර්මාර්ථ සංග්‍රහයෙන් විස්තරයක් තමයි මේ ජවන්තිත් පිළිබඳ විග්‍රහය. සාමාන්‍ය අවස්ථාවකදී ජවන්තිත් හත පහළ වෙනවා. නමුත් එහෙම පහළ නොවන අවස්ථාත් තියෙනවා. ඇතැම් විට මරණාසන්න මොහොතේ ඒ වගේම ධාන ආදීට පත් වෙච්ච අවස්ථාවකදී ඒ වගේ ඇතැම් විට දරුණු කායික රෝග වලට පත් වෙච්ච අවස්ථාවවලදී දැඩි වේදනාවල දීන අවස්ථාවලදී මේ ජවන සිත් ප්‍රමාණය අඩු වෙන ආකාරය පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට කියනවා විඥාණය විස්තර කළ දෙන්නයි කියලා. පින්නතුනි විඥාණය ගැනයි මේ අහන්නේ. යමක් පිළිබඳව දැන ගැනීමම තමයි විඥාණය කියලා කියන්නේ. දැන් රූපයේ පිළිබඳව දැනුමක් ඇති වෙනකොට ඒකට කියන චක්කු විඥාණය කියලා. ශබ්දයේ පිළිබඳව ඇති වෙන දැනීමට කියන සෝත විඥාණය කියලා. ගන්ධ සුවඳ පිළිබඳව ඇති වෙන දැනුමට කියන ගාහන විඥාණය කියලා. මේ වගේ ධර්මයේ සඳහන් වෙනවා යම් කෙනෙක් දල්වන්න යම් අමුද්‍රව්‍යයක් තමයි යොදාගත්තේ. ඒ අමුද්‍රව්‍යේ නාමයෙන් තමයි කින් හඳුන්වන්නේ. අන්නේ වගේ තමයි අස්කන්නාසාදී ඉන්ද්‍රිය අරමුණු කරගෙන යම් සිද්දෙලක් පහළ වුණා නම් ඒකට අනුරූපව තමයි විඥානයේ කියන එකක් සඳහන් කරන්නේ. එතකොට යමක් පිළිබඳ දැනු නැතිවීම තමයි විඥානයේ කියන එක. වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ විඥානයේ පිනතුනි තාම සංකීර්ණ දෙයක්. විඥානයත් එක්කම විඥාන කියන එකට නම් කිහිපයක් ධර්මයේ සඳහන් වෙනවා. චිත්ත කියලා කියනවා, මනෝ කියලා කියනවා, විඥාන කියලා කියනවා. චිත්ත කියලා කියනවා. චිත්ත කියන්නේ සිංහලෙන් ධර්මයේ සඳහන් වන්නේ ඉති මනෝ, ඉති චිත්තං, ඉති විඥානං කියලා. මන කියලා කියනවා, චිත්ත කියලා කියනවා, විඥාන කියලා කියනවා. මේ තුනේ තමයි හඳුන්වන්නේ. එතකොට දැන් අපි කියමු, දැන් යම් කිසි ගින්නකට අපි කියමු, යම් කිසි කොළ රොඩු ටිකකින් දැන් අපි කියමු ලී වලින් ගින්නක් කරයි කියලා. නැත්නම් පිතුරු කියලා ගන්න. පිතුරු වලින් ගින්නක් ඇතිවම අපි කියමු පිතුරු ගින්න කියලා. නැත්නම් යම් කිසි දව වර්ගයකින් ගින්නක් ඇතිවම ඒ දව වර්ගේ නාමය කියනවා අහවල් ගින්න කියලා. පිතුරෙන් ඇතිවෙච්ච ගින්නක් නම් පිතුරු ගින්න කියලා අපි කියනවා. අන්න ඒ වගේ විඥානයේ යම් කිසි ඉන්ද්‍රියක් සම්බන්ධ වෙනා පහළ වෙන එකක් වා ඉන්ද්‍රිය සම්බන්ධ වෙන නම් ඊට අදාළ නාමයෙන් තමයි විඥානය හඳුන්වන්නේ. හොඳයි පිළිතුරු මේකටත් එක් කියන අනිත් කාරණයක් අපි මේ ප්‍රශ්න වලට අහලා නැහැ. ඒකත් අපි මේ කරුණ පැහැදිලි කරලා දීම සඳහා අවශ්‍ය වෙනවා සක්කාය කියන කාරණය. සක්කාය කියන එක දැනගන්නට අවශ්‍ය වෙනවා අපිට මේ කරුණ පැහැදිලි කරගන්න. දැන් මේ පිළිතුරු කාලයක් තිස්සේ බණ අහලා තියෙනවා. මොහොතකට සක්කාය කියලා කියන්නේ සක්කාය කියන එක තමයි සක්කාය වෙන්නේ. සංස්කෘතයෙන් කියන්නේ සක්කාය කියන. මම කියන එකද? සක්කාය කියලා කියන්නේ තමන්ගේ කය කියන එක පිළිබඳව. කය කියන්නේ නිකන් කය විතරක් නෙවෙයි, අපේ සමස්ත ජීවිතයේ පිළිබඳව විග්‍රහයටයි සක්කාය කියලා කියන්නේ. සක්කාය කොටස් පහකට බෙදෙනවා. ඒ තමයි රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. මේක තමයි පිළිතුරු අපේ සමස්ත ජීවිතයේ අපේ උරුමය. මෙන්න මේ සක්කාය තේරුම් ගැනීම සඳහා තමයි සක්කාය තේරුම් ගන්නලා ඒ සක්කාය පිළිබඳව තියෙන වැරදි හැඟීම දුරු කර ගැනීම සඳහායි ධර්ම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනි උන්වහන්සේගේ ප්‍රධාන දේශනාවක් උනේ දුක පිළිබඳව කරන විග්‍රහය. බුදුහාඳුරන්ගේ මූලික අපේක්ෂාව උනේ දුක් විඳින සත්‍යයන් දුකෙන් නිදහස් කර ගැනීම. අපි ඇතැම් විට කායිකව යන්න සුවවින්දත් සැබෑට සම පින්නතුනි කායිකවත් සුවයක් නෙවෙයි විඳින්නේ ඇත්තෙම. දැන් උනත් බලන්න මේ වාඩි වෙනකොට දින අමාරුවනේ. එතකොට මේ ස්වභාවයේ නිදහස් වීම සඳහා උමාවට බුදුහම දේශනා කළේ. මේ දේශනා කරන්න යද්දී උන්වහන්සේ පැහැදිලි කරන්න සිදු වුණා මේ දුක කියලා කියන්නේ මොකක්ද කියලා. එහෙටි ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ ආදී වශයෙන් ධම්මචක්ක සූත්‍රයේදී දුක පිළිබඳව විග්‍රහ කළා තියෙනවා. මේ විග්‍රහයේ පින්නතුනේ අපට සාමාන්‍යයෙන් ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩවීම දුකයි කියන කාරණා බෞද්ධයන් කෙනෝන්නේ සාමාන්‍ය කෙනෙකුට උනත් තේරෙනවා. නමුත් බෞද්ධයෙක් විසින් සුවිශේෂ වශයෙන් අවබෝධ කරගත යුතු කාරණයක් තියෙනවා. ඒ කාරණා අතරේ අවසාන කාරණයෙන් පස්සේ දේශනා කළා සංකීර්ණ පංචපාදානස්කන්ධා දුක්ඛ කියලා. මෙන්න මේක තමයි පින්තුනි අපි අවබෝධ කරගත යුතු කාරණය. කෙටියෙන් කියනවා නම් ස්කන්ධ පංචකයේ දුකයි කියන කාරණය. ස්කන්ධ පංචකයේ දුකක් වෙන්නේ කොහොමද පින්තුනි? අපි කිව්වා ස්කන්ධ පංචකය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ. මේ පහ පිටතුනේ ගැඹුරින් විග්‍රහ කරලා බලනකොට අපි හුඟක් කියන වෙන කාරණා පහක් මේ තියෙනවා. අපි යම් කිසි ජීවිතයේ යම් කිසි අත්දැකීමක් ලැබුවා නම්, අපි රූපයක් දැක්කනම්, ස්පර්ශයක් වින්දනම්, යමක් බැලුවනම්, ඇහුවනම්, ආහාරයක් අනුභව කරානම්, යම් සිටිවිල්ලක් හිතට ආවනම්, මේ හැම මොහොතෙම පහළ වෙන පින්තුනි පංචස්කන්ධයන්. යම් ශනික රූපයක් දැක්කනම් ශනික ස්කන්ධ පංචකෙම ගොඩනැගෙනවා. ශනිකව ගොඩනැගෙනවා, ශනිකව එතනම නිරුද්ධ වෙනවා මේක. ශනික වෙන්නේ වෙල ශනිකව නිරුද්ධ වෙන එක අපිට පින්තුනි පේන්නේ නැහැ. අපිට ඊළඟ අරමුණ ඊළඟ මොහොත ලැබෙනවා. අපි මේ දෙක එකට සම්බන්ධ කරගන්නවා. එතකොට වෙන වෙනම එකදම නිරුද්ධ වෙන දෙයක්, එතනම නිරුද්ධ වෙන දෙයක් එතනම අපි මෙනෙහි කරන්නේ නැහැ. අපි අනිත් එකට සම්බන්ධ කරගන්නවා. හරියට එක ළඟ තියෙන කෝටු කීපයක් එකිනෙකට නූල් වලින් ගැට ගන්නවා වගේ අපි මේ කරන්නේ. එතකොට ඇසෙන් දකින දේ සිතෙන් සිතනවා, ඊළඟට අයින් එක ස්පර්ශ කරනවා, ඉස්සෙල්ල දැකපු එකත් එක මෙනෙහි කරනවා, වෙනත් එකක් එක සංසන්දනය කරනවා, ඒ ගැන මොන හරි අහනවා, ඒක ස්පර්ශ කරනවා, මේ වගේ කියාට පස්සේ අපි මේක ඔක්කොම එකක් බවට පත් කරගෙන මෙන්න මෙතන තමයි අපි වැරදි ආකල්පයක් තියෙන්නේ. එතකොට මේ ස්කන්ධ පංචකය ශනිකව මෙතන ඇති වෙලා ශනිකව නිරුද්ධුනායි කියන අවබෝධය අපිට ලැබුණා නම් අපිට ඒ පිළිබඳව පින්නතුනි පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ. අපි දන්නවා අපි එක තැනක බලලා නැවත වෙන තැනකට බැලුවා නම් වෙනස් එකක් වෙන්නේ. නැවත ඒක බලනකොට මේ කලුත් මැදකීමක් ඉදිරියට මේ කියන්නේ. දැන් උදාහරණයක් ඇටියට බලන්න අපි දැන් යම් කිසි සත්‍යයක් කරෝදී. බෙරයකට අපි සත්‍යයක් කරේ කියමු. බෙරයකට අපි ගැහුවට පස්සේ ගහන අතරගෙන ආයි පාරක් ගහනවා. නමුත් මේ ශබ්ද දෙක අතර සමානත්වයක් තියෙනවා. ඈතින අහන කෙනෙකුට පේන්නේ මේක දිගටම මේ එකම මේ හඩේ යන්නේ කියලා. නමුත් මුලින් ඇති වෙච්ච ඒ හේතු දෙකත් එක්ක එතන මේක නිරුද්ධ වුණා. නැවත හටගන්නේ අලුත්ම සිද්ධියක් හැටියට මේක. අපිත් දැන් මේ වගේ පින්නතුනි ඇහෙන් රූපයක් දැක්කනම් ඒ දකින වෙලාවේදී ඇත්ත ආලෝකයක් මෙයාගේ අනිත් සෙතු කරුණ ටිකත් එකට එකතු වෙලා තමයි මේ ස්කන්ධ පංචකයම සම්බන්ධ වෙලා තමයි මේ අවබෝධය ලැබෙන්නේ අපට. නමුත් මේ හේතු කිහි එහෙකටවත් මේ දැනුමයිති නෑ. ස්කන්ධ පංචකය නිසා තමයි මේ අවබෝධය ලැබුණේ. ස්කන්ධ පංචකයම තමයි මේ අවබෝධය කියලා කියන්නේ. උදාහරණයක් හිතට ගත්තොත් අපට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් හිතට කිව්වොත් අපි ගහන ගම් මොන හොඳට හැදිච්ච ගහක් තියෙනවා. මේ ගහේ පිනසනේ අසු තියෙනවා. එතකොට මේ ගහේ අසු තියෙනවා, කොළ තියෙනවා, කඳ තියෙනවා, මුල් තියෙනවා. මේ පිනතුන් කියන්න බලන්නේ මේ ගහ කියලා කියන්නේ ගහ කියලා කියන්නේ මේ අසු ටික, කොළ ටික, කඳන් ටික, මුල් ටිකටද? ඒ ටිකටද ගහයි කියලා කියන්නේ? හා? සියල්ලටම ගහයි කියලා කියන්නේ. සියල්ලේ කියලා කිව්වේ. ඒ ඔක්කොම ටිකටනේ. හා හොඳයි. ඒ ඔක්කොම හිතනවා ගහ කියලා කියන්නේ. හරි. හොඳයි අපි මේ ගහ උගලනවා. පොඩ්ඩක් අත ඉදිරියට කර ගහ සම්පූර්ණයෙන්ම උගලනවා. උගලලා ඒ ගහේ කොටස් ටික ඔක්කොම වෙන් කරනවා. කිසිම දෙයක් අහක දාන්නේ නැහැ. අඳන් ටික වෙන් කළා, පොළ ටික වෙන් කළා අපි මේ කරනවා. දැන් එතකොට ගහ දෙක. දැන් ගහ දෙක. ඈ? කිසිම දෙයක් අඩුුනේ නැහැ. ඒත් මේ සියල්ලම නම් ගහ කියලා කියන්නේ අර කැපුවට පස්සේ ගහ වෙන්න ඕන. ගහද? ගහ නෙවෙයි. එතකොට ගහ කියලා කියන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්නතුනි අපි යම් කිසි විදියක මේ ඇහෙන් රූපයක් දැකලා කනින් ශබ්දයක් අහලා මේ වගේ ඉන්ද්‍රියන් වලින් යම් අවබෝධයක් ලබා ගත්තනම් මේ ඇතිවන හැම මොහොතකම මේ සිදුවන්නේ උපාදානස්කන්ධ පංචකයේ ක්‍රියාවලියක්. උපාදානස්කන්ධ පංචකයට පින්නතුනි රූපයාදී අංග ඇතුළත් වෙනවා. නමුත් මේ ලැබිච්ච අවබෝධය උපාදානස්කන්ධ පංචකයේ මේ කියලා අපි කියන්නේ නැහැ. අර ගහමේ කියලා අපි නොකියන වගේම තමයි මේක. ඒ වගේමයි මේකෙන් බැහැර දෙයක්වත් නෙවෙයි. ඈ ගහෙන් අර ගහේ අතුකොලාදීන් බැහැර දෙයක්වත් නෙවෙයි ගහ කියලා කියන්නේ. අර අතුකොල ටික ඔක්කොම එකතු කරනවත් නෙවෙයි ගහයි කියලා කියන්නේ. ඒ වගේම මේ අතුකොලාදීන් කොටසකටත් නෙවෙයි ගහයි කියලා කියන්නේ. ඒ දේ අතුරු කරගෙන ඒ දේ ආශ්‍රයෙන් ඇතිවෙච්ච ස්වභාවයක් තමයි අපි කියන්නේ. හැබැයි මේක තේස්තනික අවස්ථාවක් මේ තියෙනවා. මෙන්න මේ වගේ පින්නතුනි අපි අපේ ජීවිතවල යම් කිසි අත්දැකීමක් යම් කිසි අවස්ථාවක් ලැබුණා නම් ඒ ලැබුණාය කියලා කියන්නේම මෙන්න මේ උපාදාන ස්කන්ධ පංචකයේ ක්ෂණිකව හටගත්තා, ක්ෂණික වෙනම නිරුද්ධ වුණා. උපාදාන ස්කන්ධ පංචකය හටගත්තාය කියලා කියන්නේ දැන් අපි මේ කෝපේ දැක්කේ කියමු. තොර මේ කෝපයයි මේ ඇසයි කියන දෙක රූපස්කන්ධය. මේ දෙකෙන් ඇතිවෙච්ච විඥානය විඥානස්කන්ධය. මේ දෙක ඇතිවෙච්ච ස්පර්ශයත් එක්ක ඇතිවෙච්ච වේදනාව වේදනාස්කන්ධය. මේ ක්ෂණිකව මේ ටික එකට එකතු වෙනා ක්ෂණිකව මේ ඇතිවෙච්ච දේවල් ටික ප්‍රතිඵලයක් හැටියට මේ පෙනීම කියන දර්ශනය ලැබුණා අපට. මේ පෙනීම වගේ තමයි පිළිතුර අපි ජීවිතේ යම් තාක් ජීවිත අධ්‍යක්ෂයක් ලැබුවනම් දරුවෙක් ලැබුණා කියලා හෝ වේවා, විභාගයක් සමත් වුණා කියලා හෝ වේවා, පැකියාවක් ලැබුණා කියලා හෝ වේවා, සමගේ ශරීරය ලස්සනයි කියලා බැලුවා හෝ වේවා, මේ හැම මොහොතකම ඇති වුණේ මෙන්න මේ ස්තනික අත්දැකීමක් මේ හටගත්තේ. නමුත් මේ ඇති වෙච්ච දේ එතනම නිරුද්ධ වුණාය කියන අවබෝධයෙන් නැති නිසා අපි මොකද කරගන්නේ? මේ ඇති වෙච්ච දේ මෙතනම තියෙනවා කියලා අපි නැවත හිතාගෙන ඉන්නවා. උදාහරණයක් ඇටියෙ යම් ස්ථානක සත්‍යයක් හටගත්තා නම් සත්‍යය එතනම නිරුද්ධ වුණා. සත්‍යය එතනම නිරුද්ධ වුණාය කියන එක දන්නේ නැති නිසා අපි එක පැත්තකින් අල්ලගන්නවා සත්‍යය tie කියන. සත්‍යය tie කියන අල්ලගත්තා නම් මොකද වෙන්නේ? මොන දෘෂ්ටියද? සත්‍යය tie කියන අල්ලගත්තා නම් ඒක ශාස්ත්‍ර දෘෂ්ටිය. සත්‍යය නැහැ කියලා අල්ලගත්තා නම් මොකද වෙන්නේ? ඒක උච්ඡේද දෘෂ්ටිය. සත්‍ය ඇති වුණා, ඒ හේතු තියෙනකොට ඇති වුණා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වුණා, නැවතත් මේක හේතු සම්බන්ධ වීමෙන් හට ගන්න පුළුවන්. නිරුද්ධ වුණාය කියන එකාන්තයක විතරක් අපි යනවා නම් නැත කියන අන්තයට විතරක් යෝතින් නැති කියන අන්තයට යනවා, ඇත කියන අර්ථයට ආවොතින් අත්ති කියන අන්තයට යනවා. මේ දෙකම පින්නතුනි අන්ත, මේ දෙකම අපි බැහැර කළ යුතුයි. එතකොට කෙලෙස් ප්‍රහීණ කිරීමේ අවිද්‍යාව නැත්නම් මෝහය දුරු කර ගැනීමේ මූලික අවස්ථාවක් හැටියට තමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳව විග්‍රහයන්. මෙන්න මේ අවබෝධය ලබන තමයි බුදුහාමුදුරුවෝ විවිධ න්‍යායවලින් ලෝකයට ධර්ම දේශනා කළේ. එක අතකින් රූපය අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් බලන්න කිව්වා. අනිත් පැත්තෙන් වේදනාදිය බලන්න කිව්වා. ඒ වගේම චිත ගැන බලන්න කිව්වා. ධර්ම ආදී කාරණා ගැන බලන්න කිව්වා. මෙන්න මේ ආදී කාරණා අත්‍යනිකව එක් විදියකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට බලන්න කිව්වා. ඒ වගේම තවත් දැනගදී උත්පාද වය නැත්නම් සමුදය අත්ංග මාස්වාද ආදීන නිස්සරණ හැටියට බලන්න කිව්වා. ඒ වගේම තවත් ස්ථානයකදී දස සංඥා විදිහට බලන්න කිව්වා. මේ වගේ විවිධ න්‍යායවලින් බලන්න කියලා තියෙන්නේ මේ දේ පිළිබඳ තියෙන ස්ථිරත්වය සහ ක්ෂණිකව හටගන්න නිර්දෙන ආකාරය දකින්න. සාමාන්‍යයෙන් අපි පින්නතුනි මේක නිරුද්ධ වෙනවායි කියලා දන්නේ නැති නිසා අපි යමක් යම් කිසි රූපයක් දැක්කනම් අවුරුරි Tamanට බැන්නනම් එතනම නිරුද්ධ වුණාය කියන මේ නියම ආවෝදේ නැති නිසා අපි මේ බැන්න කාරණේ හැමම ගන්නවා. ඇතැම් වෙලෙ බැනපු කෙනා දැන් අවුරුදු 5කට කලින් බැන liver යට දැන් මතකත් නැහැ. අපි මේක දැන් බැනපු දෙයක් වගේ දැන් අරගෙන ඉන්න හැම මොහොතෙම අලුත් කරන මේක. අලුත් කර කර සංස්කාර ගොඩනගා ගන්නවා අපි. අපි මානසික තනි ක්‍රම පිළිතුරු මේක මානසික ක්‍රියාවලිය. ඒ නිසා බොහෝ විට පිළිතුරු වැරදි කරන එක වඩා අපසම් සිද්ධ කර ගන්නවා. ඒ වැරදි විවේචනය කරන්න යන අය. වරද කරපු කෙනා දැනට දැන් මිය ගිහිල්ලා තියෙන පුළුවන්. යාට දැන් අමතකත්ල තියෙන මොනෑ ඇතැම් විට එයා අපටත් වඩා දැන් හොඳ වෙන්න පුළුවන්. දැන් ඇතැම් විට මාරපරදාසි කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි තාමාර වැරදි ඉතිහාසයක වර්තමානයට අරගෙන ඒ අනුවැංජනවත්ෙන් මේක නැවත වර්තමානයට අරගෙන කිසිම මෙනෙහි කර කර සිටින් නැවත මේ ප්‍රපංචස ගොඩනගා ගන්නවා. මෙන්න මේ තුනේ තමයි පින්න තුනේ අපට සුබ හටගන්න. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ ශ්‍රාවකයන්ගේ ස්වභාවය අනුව විවිධ න්‍යායවලින් ධර්ම දේශනා කළේ. මේ පින්තුන් අහලදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහෙන සමයේ එක්තරා වීරයන්ත පුද්ගලයන් හත් දෙනෙක් එකතු වෙලා කරපු කාරණයක් මතක ඇති නේද? අපි මේක කලින් කියලා තියෙනනේ. අර මහා වගස්සලා වකුතර නැගී භාවනා කරන්න. අන්නේ එක පුද්ගලයෙක් එතෙන්දී රහත් වුණා. තව කෙනෙක් අනාගාමි වෙලා බ්‍රහ්මලෝකෙ ඉපදුණා. අනෙක් පුද්ගලයන් පස් දෙනාම අපේ බුදුහාඳුරගේ ශාසනය ඉපදුණා. එයින් එක්කෙනෙක් තමයි කුක්කුසාති. ඒ වගේම වාග්ය දාරුතිරිය. මේ වගේ පුද්ගලයන් පස් දෙනෙක් හිටියා. එයින් වාග්ය දාරුතිරියට බුදුහාමුදුර ධර්ම දේශනා කරන්න යද්දී පින්නතුනි මෙන්න මේ ශ්‍රණික අවබෝධය ගැඹුරම තැනින් ධර්ම දේශනා කළා. උදානපාණියේ වාග්ය සූත්‍රය සඳහන් වෙන මේ කාරණය. වාග්ය බුදුහාමුදුර හමු වෙනවා. බොහෝම දුර පැහැර ගෙවාගෙන බුදුහාමුදුර පහළුණාය කියලා ආරංචි වෙලා දින ගාන මගතට ගෙවාගෙන ආවා. විහාරස්ථානයට ආවට පස්සේ බලමුද බුදුහාමුදුර විහාරස්ථානේ නැහැ. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළ උදේ වරුවේ. වාග්ය හොයිටපු ස්වාමීන් වහන්සේලාගෙන කොහොම බුදුහාමුදුර ගියා. ඊට පස්සේ සඳහන් කළා බුදුහාමුදුර පිණ්ඩපාත වැඩම කළා කියලා. කොයි පැත්තටද වැඩම කළේ කියලා අහලා ඒ පැත්තට ගියා බලන්න. ඊට පස්සේ මහා මගදීම බුදුහාමුදුර මුණ ගැහිලා බුදුහාමුදුරනේ කියනවා ස්වාමීනි මට ධර්ම දේශනා කරන්න කියලා. බුදුහාමුදුර ප්‍රකාශ කරනවා බාහිර මේ බණ කියන වෙලාවක් නෙවෙයි. මේ පිණ්ඩපාතය ආපු වෙලාව මේ මහා පාරින් නෙමෙයි. නෑ ස්වාමීනි එහෙම කියන්නේ ඔබ වහන්සේගේ ජීවිතයට අනුතරක් වේදන්නේ නෑ. මගේ ජීවිතේට අනුතරක් වේදන්නේ නෑ. ඒ නිසා ඉක්මනට මට බණ ටිකක් කියන්න කියලා. දෙවෙනි වතාවටත් කියනවා වාහිය මේ බණ කියන වෙලාවක මේ පිණ්ඩපාතය ආපු වෙලාව කියලා. තුන්වෙනි වතාවටත් කිව්වා තුන්වෙනි වතාව කිව්වට පස්සේ බුදුහාම ඊට පස්සේ ආයේ වචන දෙකක් නැහැ. තුන්වෙනි වතාවේදී බණ කිව්වම හොද. මේ ආස්තයි පින්නතුනි බුදුදහමේ තාම ගැඹුරු තැනකින් ධර්ම දේශනා කළ උන්වහන්සේ තේරුම් ගත්ත බාහ්‍ය ස්වභාවය බාහ්‍ය සතර හුඟක් හිත දිනු කල හිටිය කෙනෙක් ඔහුට කිව්වේ ඒවං හිතේ බාහ්‍ය සික්කිතබ්බං දිට්ඨේ දික්කමත්තං කුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. බාහ්‍ය මෙන්න මෙහෙම හික්මෙන කොහොමද දිට්ඨේ දික්කමත්තං යමක් දැක්කනම් දැක්ක විතරයි කියන ආකල්පයෙන් ඉන්න. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පිළිතුනේ දැකපු දේ සම්පූර්ණව අමතක වෙනවා. ඒක මෙන්න මේක අපි වරදවා තේරුම් ගන්න. දිට්ඨේ දික්කමත්තං ස්වභාවය තමයි රහතන් වහන්සේලාත් ඉන්නේ. හැබැයි රහතන් වහන්සේට ඒ සිද්ධිය මතකයි. අම්මා තාත්තා ඉන්න දැන් මතකයි. ඒ සිදුවීමක් වුණා නම් මතකයි. බුදුහාමුදුරතර ජාතක සකා ගානකින් දේශනා කළේ අතීත ආත්ම භවවල මතකය. උන්වහන්සේ දන්න මේ කෙතනම නිරුදුනායි. උන්වහන්සේ නැවත මෙනෙහි කරනකොට මෙනෙහි කරන්නේ නැවත මෙනෙහි කරනවා කියන මේ සිතයි මෙනෙහි කරන්නේ කියන හැඟීමෙන් තමයි මෙනෙහි කරන්නේ. නමුත් අවිද්‍යාවේ ගැලීන් අපි මෙනෙහි කරන්නේ ඒ සිද්ධිය සැබෑලෙසම තියෙන සිද්ධියක් විදියට. දිට්ඨේ දිට්ඨමත්සන් දැක්කනම් දැක්ක විතරයි, සුතේ සුතමත්සන් ඇහුවනම් ඇහුව විතරයි, මුතේ මුතමත්සන් නාසය දිව ශරීරය කියන මෙන්න මේ පහෙන් අත්දැකීමක් ලැබුණා නම් ඒකට මුත කියන කියන්නේ ඒ අවස්ථාවේදීම නිරුත් වෙනවායි කියන එක සහ විඤ්ඤාසයේ විඤ්ඤාතමත්සන් පිටක සිටිවිල්ලක් ආව නම් ඒක එක්කකින් නිමයි කියන එක මෙනෙහි කරන්න එක නිසාම පිටින් අනුසරණ කළා. බාහ්‍යයි මුකුත් දේශනා කරේ නැහැ බාහ්‍ය වැදල කියා. බාහ්‍ය සමානකෝ සත්‍ය ගැන සුදුහරණි කිව්වේ නැහැ ඊට පස්සේ. බුදුහාමරණ මැනල සතර ප්‍රකාශ කළේ කියා. යනකොට අර ගවයේ පිටින් ඇඟාවේ කුගේ පීඩාවට ලක් වෙලා බාහ්‍ය ජීවිතක්ෂයට පත් වුණා. බුදුහාම සඳහන් කරන විස්ස මහන්සිට මහණෙනි යන්නේ ඉක්මනට යන්නේ කියලා අර බාහ්‍යගේ දේහය ඔසවන්න ඔසවලේ අරගෙන ඇවිල්ලා ආදාහනය කළා ස්තූපයක් කරන්න කියලා. ওই මියගේ හෙළෙන ඔබලාගේ සප්‍රහකාරී මහන්සිය කෙනෙක් කියලා. මේ මහණෙනි කෙනුට මේ කියන්නේ මේ කිහි කෙනෙකුට මේ කියන්නේ සබ්‍රහ්මචාරී කියන නාමයේ බුදුහාරු විවහාර කළා බාහ්‍යයට. බාහ්‍ය රහතන් වහන්සේ කෙනෙක් හැටියට සඳහන් කළේ. පින්නතුනි මෙන්න මෙතන තමයි අපි දුකෙන් නිදහස් වෙන්න කියන යම්කි ආකර්ෂයක් තියෙනවා නම් අපි යා යුතු ගමන් මග මේකයි. මේ සඳහා පින්නතුනි අපි නිතරම හිත භාවිත කරන්නට ඕනේ. අපි හැබැයි මේව භාවිත කරන්නේ කියලා පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇතැම් විට මේව සිහි කරොත් ඉන්න අපේ ජීවිත අකාර්තක වේදෝ කියලා. මේ දින දාකරන ඉගෙනීම් කටයුතු හෝ වේවා, රැකිරක්ෂා හෝ වේවා, මේ දරුවන්ගේ වැඩපළ හෝ වේවා, මේ අකාර්තක වේදෝ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්තුනි එවැනි කෙනා තමයි වඩාත්ම සාර්ථකව මේවට මුහුණ දෙන්නේ. ප්‍රහතන වහන්සේලා තමයි පින්තුනි මේ හොඳින්ම ප්‍රත්‍යක්ෂ කරපු උද්‍යෝස් උත්තමයව තමයි රහතන වහන්සේලා කියලා කියන්නේ. අනුරාධපුරයේ ගොඩනඟපු මහා විහාරය, සුවන්ැලි සෑය, ලෝවාමා ප්‍රාසාදය, ගැස්තුමා බෝධිය රෝපණය කිරීම, මේ බොහෝ දේවලට පිනුතින් අනුශාසන කළේ කවුද? රහතන් වහන්සේලා. මේ බොහෝ දේවලට සැලසුම් ඉදිරිපත් කළේ සැලසුම් මැන්දේ රහතන් වහන්සේලා. උන්වහන්සේලා තමයි අනිත්‍යතාවය, ශූන්‍යතාවය මැනවීම ප්‍රත්‍යක්ෂ කරපු උත්තමයෝ. එවැනි යථාර්ථයක් නෝනින් දැකපු උත්තමයෝ ඉදි කරපු ඉදිකිරීම් වල වගකීම කොච්චර කල්ද? ඒ ඉදිකිරීම් වල වගකීම අවමාන්තින අවුරුදු 10යි. අවුරුදු 10ක් යනතුරු ඒවා පිළිකෝ ප්‍රතිසංස්කරණ කරන්න වෙලා නැහැ. නමුත් වර්තමානයේ අද පින දුනාද නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතන් ඉන්න ලෝකයා ඉදි කරන ඉදිකිරීම් වල වගකීම කොච්චර කල්ද? උපරිම වශයෙන් අවුරුදු 100 න් 100 වෙනස් කරනවා. ඒ නිසා අනිත්‍යතාවය මෙනෙහි කරන කෙනාගේ කටයුතු සාර්ථක, අනිත්‍යතාවය මෙනෙහි නොකර අවිද්‍යාවෙන් මුලා වෙලා ඉන්න ලෝකයේ කටයුතු සාර්ථක කියලා මේ පිළිතුර තීරණය කරන්න පුළුවන්. ඒ නිසා ඉතාම දුරදක්නා නොවනින් උන්වහන්සේලා වැඩ කළ තියෙනවා. ඒ නිසා මේ සක්කාය කියලා කියන්නේ පින්නතුනි මෙන්න මේ ශනිතර ඇති වෙලා නිරුත් වෙන යන ජීවිත අවබෝධයකට මේ අපි සමස්ත ජීවිතය කියලා කියන්නේ. අන්න ඒ සක්කාය කියන එක තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් මන මගේ වශයෙන් මම වශයෙන් ග්‍රහණය කරගන්නවා යම් කෙනෙක්, අන්න ඒ ග්‍රහණය කිරීමට කියනවා සක්කාය දිට්ඨිය කියලා. දිට්ඨි කියලා කියන්නේ වරදවා තේරුම් ගැනීම. යමක තියෙන යථා ස්වභාවයට වඩා වෙනස්ව විපරීත ආකාරයෙන් සිහිපත් කිරීමටයි දිට්ඨි කියලා කියන්නේ. දිට්ඨි කියලා කියන්නේ පාළියෙන් සංකෘතිය කියන්නේ දෘෂ්ටි කියලා. සක්කාය දිට්ඨි නැත්නම් සක්කාය දෘෂ්ටි. මොකක් ගැනද අපි හිතන්නේ පින්තුනි? මෙන්න මේ රූපය දකිනකොට අපි හිතන් ඉන්නවා මේ තේනේ රූපය කියලා. හරියට අපි ගහක් දිහා බලලා ගහේ අස්සට කියනවා අපි රූපය කියලා. ගහේ අස්සට කියනවා අපි ගහය කියලා. ගහක් දැකලා ගහේ අස්තප්පෝ කොළයක් දැකලා අපි කියන මෙන්න ගහ කියලා. අන්නේ වගේ තමයි පිනුස්සින අපි පාළි රූපයක් දැකලා මේක රූපයක් කියලා කියනවා නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ඒක කියනවා. රූපේ කියන මේ අවබෝධයත් එක්ක මේ ලැබෙන අවබෝධය කියන රූපයට පින්නතුනේ මේ භාණ්ඩේ විතරක් නෙවෙයි. හැබැයි මේ භාණ්ඩෙන් බැහැර දෙයක්වත් නෙවෙයි. මේ භාණ්ඩේ විතරකුත් නෙවෙයි. මේ භාණ්ඩයක් නෙවෙයි. මේ භාණ්ඩෙන් බැහැර දෙයක්වත් නෙවෙයි. කනින් ශබ්දයක් ඇහුවනම් අපට හිතෙනවා ඒ එන ශබ්දේ විතරයි මේ ශබ්දය කියන එක. ඒ එන ශබ්දයේ ශබ්දය නම් පින්නතුනේ මිය ගිහපු කෙනාට ඒ ශබ්දේ ශබ්දයක් වෙන්න ඕන. මේ කියලා ශරීරේ විතරක් තියෙන කෙනෙකුට ඒක වෙනා සබ්ජෙක්ට් වෙනවා. ඔහුට ඒක සබ්ජෙක්ට් වෙන්නේ නැහැ. මියනෝ කිය ජීවත් වෙන්න කෙනෙකුට නිදි හොඳට නිින්ද කියන කෙනෙකුට ඒ සබ්ජෙක්ට් වෙනකොට ඔහුටත් එහෙනම් ඒක සබ්ජෙක්ට් වෙන්නට ඕන. ඔහුට ඒක සබ්ජෙක්ට් වෙන්නේ නැහැ. ඒක සබ්ජෙක්ට් වටපත් වෙන්න නම් මෙන්න මේ විඥානයත් මේ භෞතික දේත් මේ තුන එකතු වෙලා විඥානය පහළ වෙනවත් වගේම ස්පර්ශය, වේදනාව, සංඥාව සංස්කාර නැත්නම් චේතනා කියන මේ කොටස් පහක මේ සම්බන්ධයක් ඇති වෙන්නට ඕන. අන්න ඒ පහේ එකතුවට තමයි ඒ පහෙන් ඇතිවන ප්‍රතිපලයට තමයි අපි පින්නතුනේ. ඒ අධ්‍යයීම කියලා කියන්නේ හැබැයි ඒ ටික ඔක්කොම නෙවෙයි ඒ ටික එකතු උනායි කියලාම සම්පූර්ණ අවබෝධයක් කියලා කියන්නේ නෑ අපි. දැන් උදාහරණයක් ඇටට මේ ගොඩ නැගිල්ල මේ තියෙන භෞතික දේට අපි මේ ගොඩ නැගෙන්නේ මේ ධර්මශාලාව කියලා කියනවා නම් මේ ධර්මශාලාවේ තියෙන මේ ටික ඔක්කොම එකට එකතු කරලා වෙන්වෙන් කරලා නැත්නම් වැඩි ටිකයි, ගඩොල් ටිකයි, සිමෙන්ති ටිකයි, මුණු ටිකයි මේ වයර් ටිකයි ඔක්කොම එකතු කරාට පස්සේ මේක ගොඩ නැගිලා වෙන්න ඕන. නමුත් මේ අවස්ථාවේදී අපි මේකට ධර්මශාලාව කියලා කියන්නේ. හැබැයි මේ භෞතික දේවල්ින් තොරව ධර්මශාලාවකුත් නැහැ. ඒ වගේම මේ ਬਾහිර එකෙන් කොටසකුත් නෙමෙයි ධර්මශාලාව. මේ ඔක්කොම නෙමෙයි ධර්මශාලාව. මේකෙන් බැහැර දෙයක්වත් නෙමෙයි ධර්මශාලාව. පින්නතුනි මේ අහන දේ හැබැයි මෙතන වෙනස්. මේ පින්නතුන අහන දේට වඩා වෙනස් දෙයක් නෑ හෙන්නේ නේද? මේක අපිට ඉතාම අමාරු මේක තේරුම් ගන්න අපි කාලයක් මේක හිත භාවිත කරන්න වෙනවා. අපිට අපිත් මේක කරමින් ඉන්නේ. මේ අවබෝධයක් කරා අපි කවදා හරි දවසක පින්නතුන යන්නට ඕන. එහෙම ගිය දවසට තමයි අපිට මේ බාහිර දුක් වලින් නිදහස් වෙනකම තියෙන්නේ. අපි මේ හිතන් ඉන්නවා නම් මේ බාහිර පේන රූපය තියෙයි කියලා. මේක තමයි පින්නතුනි මොහේ කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ රූපය නෙවෙයි කියලා දැනගට එන්නේ නැහැ. එතකොට මේ අපි නිතරම යන්නේ මේ අන්තවලට මේ හේතු ටික තියෙනකොට මේක ඇති වෙනවා, ශනිකව නිරුද්ධ වෙනවා, යටි යලි අලුත් අත්දැකීම් ඇති වෙනවා. මේකට තමයි පින්නතුනි ලෝකය කියලා කියන්නේ. මේ ලෝකයේ තුලේ නිදහස් වෙන්න අමුතුම චින්තනයක් තමයි මේ ලෝකෙ හිතනට වඩා වෙනස් චින්තනයක් තමයි බුදුදහමේ කියන්නේ. අන්න ඒ චින්තනේ ඇති වෙච්ච කෙනා පින්නතුනි මේ ශනිකව ඇති වෙන මේ අත්දැකීමට පැවටෙන්නේ නැහැ. නැටකින්චි ලෝකයේ උපාධියට කියපු ආකාරයට මේව තෘෂ්ණා දෘෂ්ටි මානවයෙන් ග්‍රහණය කරගන්නේ නැහැ. දැන් බලන්න අපි දැන් මේ ටික තියෙගෙන හිටන්නේ සැ දැන් මෙතන සිල් පවාරණය කරන්නේ කීයටද කියලා හිතාගෙන ඉන්නේ නේද? දැන් gedara තියෙනවා කියන මේ යන්නම. දැන් අපි හිතන්නේ gedara තියෙනවා, gedara බඩු ටික තියෙනවා, දැන් බල්ලට බල්ල ඉන්නවා ඇති gedara, පූස ඉන්නවා ඇති, ළමයි ටික ඉන්නවා ඇති. මේ ඔක්කොම එක දැන් අපි මේ තියෙන ඇතුළේ හිතා හිතාගෙන නේද? එහෙම දෙයක් නෑ කිව්වොත් කවුරුත් පිළිගන්නේ නෑ. ඈ එතකොට පින්නතුන් මෙන්න මේක තමයි මේ දුක කියලා කියන්නේ. මෙන්න මේකට තමයි බාර කියලා බුදුහාමුදුරු කියලා කියන්නේ. මෙන්න මේ බාර බිමේ තිබෙන තමයි බාර හර කියලා කියන්නේ. මේ බාර බිමින් තියන තමයි මේ බුදුහාමුදුරු ධර්ම දේශනා කළේ. එතකොට මෙන්න මේ මහා බාර අපි තියාගෙන ඉන්නකම් පින්නතුනි මේ බර ඔළුවේ තියාගෙන අපි සැපලබන්න කියන කතාවගෙන වාක් ඉගෙන ගන්නවා. වාක් ඉගෙන රැකියා කරනවා. ගමෙන් නගරයට එනවා. නගරයෙන් අගනුවරට එනවා. අගනගරයෙන් තවත් හොඳ රටකට යනවා. මේ ජීවිතයේ සැපත හොයාගෙන. මේ හැම තැනකම යන්නේ මේ බර ඔළුවේ තියාගෙන නැබයි. ලංකාව ටිකක් හොඳ නැද්ද කියලා තවත් රටකටත් යනවා. යන්නේ හැබැයි බර ඔළුවේ තියාගෙන යන්නේ. නමුත් කොහේ ගියත් වෙනතුනි බරටමින් තියනකන් දුකෙන් නම් නිදහස් වෙන්න බෑ. සල්ලි ටිකක් වැඩිපුර උපයා ගන්න නම් පුළුවන් කියලා යාන වාහන ටිකක් ගන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි බුදුදහමෙන් කියන සැපය. බුදුදහමෙන් කියන සැපය මෙන්න මේ බරටමින් තියන සැපය. දිවිමින් තියන ලබන සැපය. ඒ සැපේ ලබන නම් මෙන්න මේ සක්කාය දෘෂ්ටිය පදනම් කරගත්තු මේ බර ටික දිමින් සිටීම සඳහා වූ චින්තනය අපේ නිතර නිතර යෙදෙන්නට ඕන. ඒ යෙදෙච්ච දවසක පින්නොත් අපි දන්නවා දරුවෝ ටික ඉන්නවා ගෙදර තියෙනවා ඒ තියෙන්නේ මෙනෙහි කිරීමෙන් විතරයි කියන එක. ඒ හේතු දෙක ඇති වෙනකොට ඇති වෙනවා. ඒව නැහැ කියන පදනම දෙන්නෙත් නැහැ. ගෙදරක් නැහැ කියලා දරුවෝ ටික නැහැ ඒව නැහැ කියලා ආවොත් ඒ යන උච්ඡේද දෘෂ්ටියද. ඕකට නොයෙක් පරපතල වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒව තියේ කියලා ඉන්න පදන මේ සාස්ත්‍ර දෘෂ්ටියේ දෘෂ්ටියෙන් තමයි මේ මහා දුක් ගොඩක් මේ ඇති වෙලා තියෙන්නේ. මම බින්නතින අද අපි මේ මූලික කරුණ ටිකෙන් සාකච්ඡා කළේ මේ අතන මේ ධාමතර ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. දහරාවක් ගලාගෙන යනවායි කියලා අපි කියන්නේ නැත්නම් යන ගමන් කිරීමක් පේනවා. නමුත් ඒ දෙක අතර දැන් ගංගාවක් අපි ගමු උදාහරණයක් විදියට. දැන් ගංගාවක් අපිට මේනේ ගලාගෙන යනවායි කියලා නෙමෙයි. ඔව් වෙනස් වෙන ගතිය. නමුත් මේ හැම එකක් වෙන වෙනම ජල බිඳුවේ තියෙනවා. විදුලි ධාරාවක් ගත්තත් එහෙමයි. මේ හැම කොටසකම දැන් වෙන් වෙන්ව තියෙන ස්වභාවයක් එකල දැන් වැලි ගොඩක් ගන්න ගනිමු. වැලි කන්දක් ගත්තොතින් කෙනෙකුට පේන්නේ බාහිරින් බලනකොට පේනවා මේක එකට තියෙ කියලා කන්දක් කියලා පේන්නේ. නමුත් පින්නතුනේ වෙන වෙනම මේ වැලි ඇට ගොඩක් එකතුවක් මේ කන්ද කියලා කියන්නේ. අපට පේන්නේ අපේ අවිද්‍යාවට පේන්නේ අපට මේ එක සංතතියයි පේන්නේ. අපට පේන්නේ මේ ගොඩ නැගිල්ල පේන්නේ. ගොඩ නැගිල්ලේ මූල ස්වභාවය අපට පේන්නේ නැහැ. ගොඩ නැගිල්ලේ මූල ස්වභාවය යථාර්ථය තමයි මේ කුඩා කොටස් වල එකතුව. එතකොට කුඩා කොටස් වල එකතුව වෙන වෙනම අපට පේන්නේ නැහැ. අන්න ඒක බලන්න තමයි අපට ධර්මය අවශ්‍ය වෙන්නේ. විදුලියක් ගත්තත් විදුලිය සිද්ධාන්තයක් නෙවෙයි. මේන් බහැර දෙයක් කියලා අපිට කියන්න බෑ. දැන් ගංගා උපමාව, මේ ගොඩනැගිල්ල උපමාව, පස්කන්ධ උපමාව මේ හැම තැනකදීම පේන දේ තමයි මේ කොටස් ඒ කොටස් වල එකතුවක් මේ සමස්තය හැටියට පේන්නේ. දැන් අපි කියමු දැන් පිටි වලින් පිටි සහ පිටි ටික, වතුර ටික, තවත් රසායන දැන් ගව්වි ටිකක් එකතු කරලා පෝෂකයි ටිකක් එකතු කරාම යම් කිසි ආහාරයක් හදනවා. අපිට ආහාරය හැදුවට පස්සේ ආහාරය විතරයි පේන්නේ. යථාර්ථයේ වැසිලා තියෙන යථාර්ථයෙන් හදපුන් යථාර්ථ නොවන දේ තමයි අපිට පේන්නේ. දැන් විද්‍යාඥයන් කරන්නේ මොකක්ද? විද්‍යාඥයන් කරන්නේ අර මූල ධාතු වලට යන්නේ නැහැ. ඕන් කරන්නේ මේ අර මූල ධාතු වලින් හැදිච්ච ටික, හැදිච්ච කොටස විශ්ලේෂණය කර කර යනවා. දැන් අයින්ස්ටයින් හෝ විද්‍යාඥයන් කවුරු හෝ කෙනෙක් කළා ඕනුත් අනිත්‍යතාවයක් දකිනවා. ඕන අනිත්‍යතාවය දකින්නේ මේ සමස්තය අනිත්‍යතාවය, මේ හැදිච්ච දෙය අනිත්‍යතාවය වොන් බලන්නේ. ඕන් බලන්නේ මේ මූල ධාතු අනිත්‍යතාවය වොන් බලන්නේ යන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අනිත්‍යතාවයේ කිව්වට සාමාන්‍ය විද්‍යාඥයන් කියන අනිත්‍යතාවයෙන් නෙවෙයි බුදුදහමෙන් කියන ඊට වඩා වෙනස් දෙයක්. සාමාන්‍ය ලෝකයා අර මූල ද්‍රව්‍ය වලින් හැදිච්ච දේ අනිත්‍යතාවය නිතරම බලන්නේ යන්නේ. බුදුදහමෙන් යන්නේ ඊට වඩා මුලට යනවා. ඒ මුල ස්වභාවයෙන්ම නැතිකමයි බුදුදහමෙන් කියන්නේ. සාමාන්‍ය අපේ සාමාන්‍ය ස්වභාවය තමයි මුලින් බලන්නේ අපි මේ රූපය අනිත්‍යතාවය අපි බලන්නේ. නමුත් විනෝදනේ ගැඹුරට ගියාට පස්සේ අපි මේක ක්ෂණිකව ඇති වෙන්නම දෙන්නේ නැති විදියට සිත් විලිම නිරුද්ධ වෙන කතරපත් වෙනවා. ඒකෙන් කියන්නේ විඥානය පහළ වෙන්නේ නැහැ කියලා. යම් සියක් පිළිබඳ අවබෝධය පහළ වෙන නමුත් කෙලෙස් සහිත ඇති වෙන විඥානයට පහළ වෙන දෙන්නේ නැහැ. ඇති වෙන තැනම නිරුද්ධ වෙන විදියට අපි එතෙන්ටම සිත ගන්නවා. ලැබෙන තුනින් ගැටලුව තියෙනවා නම් අහන්න පුළුවන් අපි දැනුමේ ප්‍රමාණයට දැනුම සහ භාෂාව කියන මේ දෙකමත් එක්ක මේ අපි ධර්මයේ කියන එක විස්තර කරන්න වෙලා තියෙන්නේ අපි තාම ධර්මයේ පුරුදු පුහුණු කරමින් යන අය මේ දින තුන වගේම ඉතින් අපේ ශක්ති ප්‍රමාණයෙන් තමයි මේ කරුණු විස්තර කරන්නේ අද අපි මේ මූලික කරුණු ටික පැහැදිලි කළේ මේ හරි. ඔව් මාන සහ දිට්ඨි කියන්නේ සයිසික දෙකක්. හරිද? මානයයි දිට්ඨිය කියන්නේ දෙකක්. මේ දෙකයි සයිසික දෙකක්. සෝවාන් වීම නැතිවන්නේ දෘෂ්ටි කයිදිකය. මානෙ නැති වෙන්නේ. මානෙ නැති වෙන්නේ ඔව් මැනියම නැති වෙන රහස් වීම. මාන්නේ නැති වෙන්නේ රහස් වීමේදී දෘෂ්ටි නැති වෙන්නේ සෝවන්නේ මාන්නේ දිට්ඨි යගෙන සයිසික දෙකක් සක්කාය දිට්ඨි කියන්නේ එතන දිට්ඨි සයිසිකක් තියෙනවා එතන මාන්නයක් නෙමෙයි තියෙන්නේ දෘෂ්ටි කියන්නේ වරදවා තේරුම් ගැනීම යමක නැති දෙයක් ඇති හැටියට නැත්නම් විපරීත හැටියට මෙනෙහි කිරීමයි දෘෂ්ටි කියලා කියන්නේ කැපැලිය සම්බන්ධ නැති දෙයක් ඇති හැටියට මෙනෙහි කිරීමට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට සුවාමීමේදී වන්නේ මෙන්න මේ කැපැලිය නැති වූ දෙය කැපැලිය නොකවත්නා දෙය ගැන තියෙන නොකවත්නා දෙය ගැන ඇති හැටියට තියෙන මේ වැරදි දෘෂ්ටිය දුරු කිරීමයි සක්කාය දිට්ඨිය දුරු වීමටි වෙන්නේ. මාන්නේ කියන ඊට වඩා වෙනස් දෙයක්. මාන්නේ කියන්නේ දෙක සංසන්දනය කරන යන දෙයක්. ඈ තීන මාන, සීය මාන, සති සමාන ආදී වශයෙන් විස්තර කරන්නේ. ඔව් මට වඩා ඉහළයි, මට වඩා සමානයි, මට වඩා පහත් එහෙම කියලා. නෑ, එතන මැනීම නෙවෙයි එතන. එතන වරදවා සිටීමක් කියතියි. වරදවා තේරුම් ගැනීම. ඒක කියන්නේ විපල්ලාර්ථ කියලා. මාන්නේ කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. චෛතසිකෝ එකට සම්බන්ධයි යෝයි. ඈ මාන්නේ කියන සැදී මාන්නේ නැති වෙන හොගිය. මාන්නේ කියන සෝවාන් කෙනාට අර සාමාන්‍ය ඕලාරික පුතග්ජන කෙනෙකුට තියෙන මාන්නේ නෑ උට. මාන්නේ කියන එක අර සැදී මාන්නේ නැති වෙනවා. නමුත් මාන්නේ සම්පූර්ණයෙන්ම මාන්නේ අල්පේ නැතුනේ නෑ. මාන්නේ එක්තරා සංයෝජන ධර්ම සෝවාන් වීමේ ඉඳන්ම අරහත් යනකම් යම් යම් ප්‍රමාණයෙන් ප්‍රහීන වෙනවා. නමුත් දිට්ඨිය සම්පූර්ණම දිට්ඨි කියන්නේ එකක් ඇටට ගත්තොත් සක්කාය දිට්ඨිය දෙකක් ඇටට ගත්තොත් සාස්ත්‍ර දෘෂ්ටි දෘෂ්ටිය විස්තරාත්මකව ගත්තොත් 62ක් දෘෂ්ටි තියෙනවකට ඒ දෘෂ්ටි 62ම දුර වෙනවා සක්කාය දිට්ඨියත් එක්ක සුවාණීමේදී නමුත් මාන්නේම දුර වෙන්නේ නැහැ මාන්නේ ඊට වඩා ප්‍රබල චෛතසිකය අපිට හිතෙනවා සමායට මාන්‍ය දිසි සමානයි කියලා. නමුත් ඒ ලක්ෂණ හිතේ ගැටුම් දෙකක් තියෙනවා. මාන්‍ය නිසා තමයි මාන්‍ය ඕන වෙන්නේ සමානතාවම රහතුනේ නැහැ දැන් මං සෝවන් දැන් මං අනාගාමී කියකේ මේ தත්ත්වය මැනමැන උයන්නේ ඒකයි. ඒක අවශ්‍යත් වෙනවා රහත් භාවය කරා යන්න. අනිත් ඒ තමයි අපි මාන්‍ය කියන එක. අපි මාන්‍ය කොයි වගේම ළඟ ඉහත් යන එක. අපි මාන්‍යත් මාන්‍යත් එක්ක යන්නේ. ඒ සමහර අභිමානයයි මාන්නය සක්කාය දිටිය තුනම එකක් කියලා තේරුම් ගන්න ඉන්නේ වරද ඒක සක්කාය දිටිය දුරුණාට අභිමානය දුර වෙන්නේ නැහැ ඒ නිසා නේ සෝවාන් වෙච්ච කෙනා දැන් මිසක්ව අවුරුදු 8 සෝවාන් වෙලා පස්සේ විවාහ වුණා වුණා නේ අනාත්ම දෙක සිට තුමා සෝවාන් ලිපිය කෙනේ ඔහු ව්‍යාපාරයක් කටයුතු කරන ව්‍යාපාර කටයුතු වල කිසිම අඩුවක් වුණේ නැහැ ඔහු දෙහැමි ව්‍යාපාර කටයුතු වල යෙදෙන හැටි දිමිසාරයිතුමා රාජ්‍ය කළා සෝවන් වෙලා. මහානම සාක්‍යා රාජපාලනය කළා සෝවන් වෙලා. නමුත් මාන්‍ය දුරු වෙච්ච කෙනාට ඒක කරන්න බෑ. මාන්‍ය දුරු වෙච්ච කෙනාට ඒ විතරක් නෙමෙයි මුදල් පරිහරණයත් කරන්න බෑ. ඔහුගේ ඒ ඔක්කොම වැළකෙනවා. ඒකයි. අනේ මිනුතේ තවත් මේ ඇත්තන්ට යම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න කාලයක් තියෙනවා. හොඳයි නැත්නම් අපි අද මෙතනින් අවසන් කරමු. අපිට තව ගණන් 10ක් විතර නම් තියෙනවා. හොඳයි අද මේ වප්පුන් පොහොය දින සිදු කරන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව මේ සිදු කළේ මේ ඇත්තන් මෙතෙක් වෙලා ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා තියෙන දහම් ගැටළු යම්තා ප්‍රමාණයේද निराකරණ වුණා කියලා හිතනවා. මේ සිනුසුගේ ප්‍රශ්න ටිකක් කලින් අපිට ලැබෙනවා නම් අපිට ටිකක් හරි තවදුරටත් විස්තර කරන්න ඕන නැත්නම් යම් කිසි මීටත්ලා පැහැදිලි කිරීමක් අපිට කරන්න පුළුවන්. ඒ නිසා අපි සංවිධානය ගන්න නැත්නම් කියලා මේක කලින් අපිට ලැබෙන සලස්වන්න කියලා හිමනෝදීන් අපිට පහසුවක් වෙනවා. මහර මොහේ පැහැදිලි කිරීම කියන කාරණය අපි මුලින් ටිකක් කෙටියෙන් විස්තර කළේ. මේ පිනතට ඕනන් තවත් අපේ කාර්යය තියෙන නිසා කරුණු දීලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. දැන් මොහේ කියන චෛතසිකය ප්‍රධාන වශයෙන් විස්තර වෙනවා. දැන් ওই සතර විපල්ලාසත් එක්ක. දැන් මොහේ කියන්නේ මැත්තේම යමක යථා ස්වභාවය යථා ලෙස නැති දෙයක් ඇති හැටියට තීරණය කිරීමයි. දැන් මේක කරුණු හතරක් යට විස්තර වෙනවා. සතර විපල්ලාස යටතේ විස්තර වෙනවා. ඒ තමයි අසුමදී සුභ හැටියට අපි මෙනෙහි කරනවා. මේක එකක් හැටියට ගත්තොත් ඇත්තෙම දුක පිළිබඳව තියෙන අනවබෝධය. දැන් අපි සාමාන්‍යයෙන් ජීවිතේ දුක තියෙන එක අපි සතුටක් නැත්නම් ආස්වාදයක් කියලා තමයි අපි කොහොමද හිතන් ඉන්නේ. උදාහරණයක් ඇටේ යම් බාහිර දෙයක් අපි අත්පත් කර ගැනීම අපි හිතන් ඉන්නවා ජීවිතේ සපතක් කියලා. ඒක යම් කිසි ආස්වාදයක් තියෙනව නැත්නම් නෑ. බුදුහාමර දේශනා කරනවා සත්‍ය මේ තරම මේකට මේ බැඳිලා ඉන්නේ ආස්වාදය නිසා කියලා. ඒකට බුදුහාමර දැඩිතේ නිර්දේ ලෙස විවේචනය කරේ නෑ ඒක. ආස්වාදය ආස්වාදය හැටියට දේශනා කළා. හැබැයි ආස්වාදයේ ඉක්මන අපි යන්නට ඕන. ඇයි ඒකට හේතුව? ඒකේ ආදීනවත් තියෙනවා ඒකයි. අනිත් එකේ ආස්වාදයේ අල්ප ආස්වාදයි. බහු ආදීනවයි. ආස්වාද ටිකයි ආදීන වැඩි. දැන් අපි රූපේ ගන්න අපේ රූපේ අපි ලස්සන දෙයක් කියලා හිතන් ඉන්නේ. අපිට හුඟක් සතුටක් තෘප්තියක් ගෙන දෙන දෙයක් කියලා අපි හිතන් ඉන්නේ. එහෙම හිතන කාලෙකත් අපිට තියෙනවා. නමුත් පිළිතුරු බලන්නේ ඒ රූපේ නිසා මේ ශරීරේ නිසා අපට කොයිතරම්නම් වේදනාවක් ලැබෙනවද? දැන් නිකන් ඉන්න වෙලාවක රෝහලකට වැඩිපුර නිවාසයකට ගිහින් එහෙම බලන්න පොඩ්ඩක්. එයාගෙන් අහන්නේ ජීවිතයේ සැපතද කියලා. ජීවිතයේ ආස්වාද සහිතද කියලා අහන්න බලන්න ගිහිල්ලා. බැනුම් අහලා එන්න වෙන්නේ. ওই ගායකයන් එහෙම කියන්නේ එහෙම අහන්නේ ඇත්තද කියලා. ওই සින්දු වල කියන්නේ එහෙම මේව නේද? ජීවිතයේ එක මල් වලට සම්බන්ධ කරලා එහෙම මේ අහන හවල් ගායකයන් එහෙම කිව්ව ඇත්තද කියලා අහන්න බලන්න ගිහිල්ලා. මේ ඒක නිසා තමයි පින්තුණි ආදීනව කියලා කියන්නේ. ඒ වගේම ඒ ආදීනව නිසා තමයි නිස්සරණය කර අපි ආයුත්තේ. බුදුහාමර දේශනා කරනවා බුදුවරයෙක්ගේ ධහමක් අවශ්‍යවන්නේ ඒ ධහමක් පැවැලෙන කාරණා කිහිපයක් නිසා. එයින් එක කාරණයක් තමයි මහලු වීම කියන සාධකය නිසා. මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන මෙන්න මේ කාරණා තුන නිසා තමයි සාස්තුරුවරයෙක් අවශ්‍යවන්නේ සාස්තුරුවරයෙක්ගේ ධහමක් අවශ්‍යවන්නේ කියලා. මේ කාරණා තුන නොතිබ්බනම් අපට ධහමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොනවද කාරණා ටික? මහලු වීම, මරණය සහ නැවත ඉපදීම. එතකොට අපි දුක ඇතිවන්නේ එක හේතුවක් තමයි අසුභේ සුභ සංඥාව. අසුභ දේ ගැන මෙච්චර මේ අසුභ වූ දේ ගැන අපි මහා ආයාසයෙන් සුභ සංඥාවක් මෙනෙහි කළ තියෙනවා. අසුභදී නෙවෙයි අසුභේ නෙවෙයි පින්නතුනි දුක කියලා කියන්නේ. අසුභේ පිළිබඳව සුභ හැටියට මෙනෙහි කිරීමයි දුක වෙන්නේ. අසුභේ සුභ සංඥාව. ඊළඟට දුක්ඛේ සුඛ සංඥාව. දුක්ඛේ පිළිබඳව අපි සැපයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම අනිත්‍යේ නිත්‍ය සංඥාව. අනිත්‍ය දේ පිළිබඳව අපි නිත්‍ය සංඥාවෙ ඉන්නවා. ඊළඟට අනත්ත්‍යේ අත්ත්‍ය සංඥාව. අනාත්මයේ පිළිබඳව ආත්ම සංඥාව. ඔන්න පින්නතුනි දුක ඇතිවන්නට හේතු වෙන කරුණු හතර. මොනවද කාරණා ටික? මතකද? අසුභේ සුඛ සංඥාව. දුක්ඛේ සුඛ සංඥාව. අනිත්‍යේ නිත්‍ය සංඥාව. අනාත්මේ ආත්ම සංඥාව. අසුභේ සුභ සංඥාව දුරු වීම සඳහායි බුදුහාමුදුරුවෝ පින්නතුනේ කායනුපස්සනාව කියන සතිපට්ඨානය දේශනා කළේ. දුක්ඛේ සුඛ සංඥාව දුරු වීමටයි වේදනුපස්සනාව දේශනා කළේ. අනිත්‍යේ නිත්‍ය සංඥාව දුරු වෙන්නයි චිත්තානුපස්සනාව දේශනා කළේ. අනාත්මය ආත්ම සංඥාව දුරු වෙන්නයි ධම්මානුපස්සනාව දේශනා කළේ. අනිත් පැත්තෙන් පින්නතුනි බුදුහාඳුර සතර ආහාරයක් ගැන දේශනා කළා. මුළු ලෝකයාම සඳහන් කරන්නේ එකම ආහාරයක් ගැනයි, ඒ කමලින්කාර ආහාරය ගැන විතරයි. බුදුහාඳුර ආහාර හතරක් ගැන දේශනා කළා. ඒ තමයි කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංකේතන ආහාරය, විඥාන ආහාරය කියලා. මෙන්න මේ සතර ආහාර පිළිසිඳ දැනගැනීමේ හැකියාවක් ලැබෙනවා මේ සතර සතිපට්ඨානය වැඩිමත් එක්කම. අපට තියෙන දුක ඇතිවන්නේ ඇයි? මෙන්න මේ අසුභ දේ ගැන සුභ කියලා හිතාගෙන ඉඳීම. හරියට මේක දැක්කනම් පින්නතුනි මේ අසුභ සංඥාව යමක් දකින්නකොටම මේ යථාර්ථය අපේ සිත පිහිටවනවා. ආයි දෙවෙනි වතාවට මෙන්නේ කරන්න ඕනේ. ඒ වගේම දුක්ඛේ සුඛ සංඥාව. යම් වූ දුකක් පිළිබඳව දැක්කනම් පින්නතුනි සැප සංඥාවට වෙන්නේ නැහැ. ඔය දකින්න යථාර්ථය මේක ඇකලි විනිවිද දකින්න නුවණක් එනවා. ඒ වගේම අනිත්‍ය දේ ගැන අනිත්‍ය කියන කාරණා නුවණින් තනිකර වැටහෙනවා. ඒ වගේම තමන්ගේ ආත්මය පිළිබඳව කඳනම් කරගෙන ඉන්න මෙන්න මේ දේ අපට දුක ඇතිවන්නේ ඇයි පින්නතුනි? තනිකරම අපට මේ දුක ඇතිවන්නේ මේ බාහිර වෙනස් වෙන දේවල් මගේ කියලා මේ හිතාගෙන ඉඳීම. දූ දරුවේ කෝ වේවා, තමන්ගේ නිවස හෝ වේවා, තමන්ගේ ශාරීරිය, තමන්ගේ රැකියාව, මේ හැමදේම මේ තමන්ගේ කරගෙන ඉන්නේ. වාහනය මේවට පරිහරණය කරන අවශ්‍යයි. නමුත් වැඩිපුර මේවට පින්නතුනි ආසා කරා නම් අපි ආසා කරේ බඩු වලට නෙවෙයි. මොකටද අපි ආසා කරලා තියෙන්නේ? ආසා කරලා තියෙන්නේ දුකට. දුකටයි ආසා කරලා තියෙන්නේ. හැබැයි තින් දුකට ආසා කරලාද කියන එක Taman දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා යම් සා ප්‍රමාණයට මේ පිළිඳ විරාගයක් ඇති කරගන්න පුළුවන් නම් මේ වෙනස් වෙන ලෝකෙක අපි ඉන්නේ. මේ මට කියලා සැබෑ වූ අයිතියක් නැති දෙයක් පිළිබඳව මේ මා සමාජයේ කියලා හිතාගෙන ඉන්නේ කියන ආකල්පය යම් කිසි දවසක ඇති වුණා නම් පින්නතුනි. ඒ ඇති වෙන්නේ නැති වෙන්නේ පින්නතුනි බාහිර දේ ගැන අපි උපේක්ෂා සාගත වෙනවා. ඒ වගේම බාහිර ලෝකේ වෙනස් වෙනකොට පින්නතුනි අනිත් අය හඳා වැළපෙන ලෝකිය අපි නොහඳා ඉන්න පුළුවන් විදිය මානසිකත්වයක් ඇති කරගන්නවා. අපි දුකට පත් වෙන්නේ පින්නතුනි මතක තියාගන්න Tamanta දූ දරුවෝ ඉන්නවනම්, ඥාති මිත්‍රාදීන් ඉන්නවනම්, දෙමාපියෝ ඉන්නවනම් මතක තියාගන්න හඳන්න වැළපෙන කාරණා රාශියක් අපි ඉදිරියේ තියාගෙන මේ ඉන්නේ. එනිසා හිතන්නේ පාපිය හැඬෙන් වැළපෙන් වලින් නිදහස් වෙලා ඉන්නේ කියලා. කොයි මොහොතේ අනතුරක් වේද අපිට කියලා කියන්න බෑ. ඒ අනතුරක් වෙච්ච වෙලාවෙදි නෙමෙයි පිනතුරි හිත හදාගන්න තියෙන්නේ. දැනුයි හිත හදාගන්න තියෙන්නේ. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ හඬන වැළපෙන ලෝකයේ නොහඬා ඉන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් ආධ්‍යාත්මික ශක්තියක් ඇති කරන ධර්මයක් බුදුදහම කියලා කියන්නේ. ඒ ධර්මයෙන් කියන්නේ පිනතුරි මේ ධර්ම පිළිපැද කෙනා යුතුයකම් වලින් මගහැරෙනවා කියලා. ඒ යකාර්ථයේ තේරුම් ගත්ත කෙනා තමයි වඩාත්ම හොඳට යුතුයකම් දෙකිස්ස කරන්නේ. දැන් බලන්න බුදුහාමුදුරුව සම්බුද්දත්වයට පත් වෙලා කලගුණ සලකන්න පස්සක මහනුර ධර්ම දේශනා කළා. කොච්චර හොඳට කලගුණ සලකුවද? තමන්ගේ පියතුමාට ධර්ම දේශනා කළා, රහත් වීම දක්වාම උපදෙස් දුන්නා. ඒ වගේම මෑණියන්ට ධර්ම දේශනා කරන දිවි ලෝකෙට වැඩම කළා. මහා ප්‍රජාපති ගෝතෙන්ගේ පැවිදි වීමේ වරප්‍රසාදය ලබා දීලා එතුමියට රහත් වෙන මොහොත දක්වා උදව් කළා විතරක් නෙවෙයි, එතුමියගේ දේහය පිටපස්සෙන් ගමන් කළා. සරු සාන්දුර කරන්න. සරු සාන්දුරන්ගේ සහෝදර සහෝදරයන් ඔක්කොම හත් දෙනෙක් ඉන්නේ සරු සාන්දුරත් එක්ක. හත් දෙනාම මහනුණා. අන්තිම මොහොතේ අම්මට උපස්ථාන කරන්න, අම්මගේ උපස්ථාන ලබන්නත් එක නිවසට ගිහිල්ලා අම්මට ධර්මයෙන් අනුග්‍රහ කළා. ඇතැම් විට මම හිතන්නේ ඒ කාලේ වෙන්ට අම්මා අවුරුදු 100කවත් ඉන්නේ නැති. මොකද ඒ කාලේ වෙන්ට සරු සාන්දුරත් අවුරුදු 80ක වගේ ආසන කාලෙක හිටියේ. ඉතින් මේ ධර්මයේ අවබෝධ කරගත්තු කෙනා තමයි පින්නතුනි වඩාත්ම නිවැරදිව ජීවිත ගත කරන්නේ, වඩාත්ම හොඳින් යුතුයකම්පික කරන්නේ. ඒ නිසා කෙනෙක් මහාන කළා කියලා හෝ වේවා, රහත් භාවයට පත් වුණා කියලා හෝ වේවා, ඒ තුලින් වෙනස් කෙනෙක් අතරණුනේ නැහැ. ඇතැම් විට කුඩා දූ දරුවන් අතහැරලා මහානෙච්චයගේ චරිත කතා ගැන තේරී ගාථාවල සඳහන් වෙනවා. ඇතැම් සමාජ විද්‍යාඥයන් විශ්ලේෂණය කරන මේවා සමාජ විරෝධී වැඩ කියලා. නමස්කාර පින්තුනි, සමාජ විද්‍යාව කියලා කියන්නේ මේ අවුරුදු 50ක 60ක ජීවිතේ විතරක් විස්තර කරන විද්‍යාවක්. බුදුදහමෙන් කියන සමාජ විද්‍යාවට වඩා පුළුල් අර්ථ විග්‍රහයක්. මේ අනවරාග්‍ර සංසාරයත් එක්ක කරන සමාජ විග්‍රහය බුදුදහමෙන් තියෙන්නේ. එතකොට එවැනි මඟක් දේශනා කරපු ධහම තුලට ඒ කෙනෙක් මහණුණා නම් ඒ මහණෙච්ච බොහෝ දෙනාගේ භාර්යාවන් පස්සේ කාලේ මහණෙලා භාර්යාව උනත් රහත් වෙලා තියෙනවා. ඒ ළමයි කුඩා ළමයි ලොකු වෙන අවුරුදු 60ේදී මහණෙලා එයාත් රහත් වෙලා තියෙනවා. එනිසා එන උන්වහන්සේලගත් තීරණ කොයිතරම් නිවැරදිද කියන එක ඒ තුලින් පැහැදිලි වෙනවා. එනිසා පින්තුනි, ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතේ තියෙන ලොකු ආලෝකයක්. මේ ආලෝකය ලබන්න පින්තුනි, මේ සඳහාම ආලෝකය ලබන්න අපට සැතර අනාත්මස් කාලයක් අපි පෙරම් පුරන්නේ නැති. මේ ධර්මය අහන්න අපි ඇතැම් විට බොහෝ කැපවීම කරන්නට ඇති. ඒ කැපවීම වල ප්‍රතිඵල හැටියට තමයි පින්නතුනි අද අපි මේ වගේ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒ නිසා මේ අවස්ථාව අපි මගහැරලා යනවා නම් අපිට වයසයි කියලා හෝ ඇඟේපති අමාරුයි කියලා හෝ දරුවන්ගේ වැඩවල සාමත්තියේ කියලා හෝ මේ අවස්ථාව මගහැරලා යනවා නම් පින්නතුනි අපේ ජීවිතේ ඊට වඩා අභාග්‍යයක් නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනය අපිට අද මෙතෙන්දි මගහැරුණොත් ආයෙ දැමෙට බුදුරු සිය ගානක් ලෝකේ පහළ වුණත් අපට බුදුවරයෙක් පහළ වුණාද කියලාවත් ආරංචිවත් නොදැන තැන්වල ඉපදෙන්න වෙන්න සිදු වෙන පුළුවන්. ඒ නිසා එවැනි ඉතාම දුර්ලභ අවස්ථාවක් අපි ලබා ගත්තේ. ඒ නිසා බුදුහාම දේශනා කළා සත්‍යාවියෝ මට්ටෝ ඩයමානෝ මට්ටෙගේ සක්කාය දිට්ඨි පහනාය සතේ බිම්බු පරිපජේ කියලා. සැතකින් පහර ලද්දකු මෙන් ඩයමානෝ මට්ටකේ ඉස්සගෙන ගත්තකු මෙන් අප්‍රමාදීව සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා උත්සාහ කරන්න කියලා. බුදුහාමර පින්නතුනි උපමාවක් ගන්නව නම් ගන්න උපරිම උපමාවක් ගන්න යයි. අල්ලයා උපමාවක් මොකුත් ගන්නේ නැහැ. දැන් කෙනෙක්ගේ හිත කෙනෙක්ගත්වතින් කවුරු හරි උලකින් යන්නවතින් පිළියක් වැනි එකකින් අපි කියන ධනේ මේක කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා මගේ දරුවට කිස්කෝලේ යවන්න තියෙනවා. දරුවන් ගැන බලන්න ඕන. ගෙදර වැඩ පළ ටිකක් තියෙන නිසා මේක පස්සේ කරමු කියලා අපි කියනවාද? අපි කිසි තේත්ම කියන්නේ නැහැ පින්නතුනි. අර අනතුරයි ඉස්සෙල්ලා අපි බේරගන්නේ. මොකද Taman බේරෙලින් ඕනි ඉස්සෙල්ලා. බුදුහාමුදුරු කියන අන්නේ ඒ වගේ දැඩි ප්‍රයත්නයක් උත්සාහයක් කරන්න මේ සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා කියලා. ඊට පස්සේ දේශනා කළා ඒ සක්කාය දිට්ඨිය දුරු කරපු යම් කෙනෙක් ඉන්නවා නම් එයා පින්නතුනි මේ මුළු මේ තලයේම අධිපති වීමට වඩා උතුම් කියලා දේශනා කරා. ඇයි ඒකට හේතුව? මේ මිහිතලේ මාධිපති වෙච්ච කෙනා වුණත් පින්නතුනි මරණයෙන් පස්සේ අපාගත වෙන්න පුළුවන්. නමුත් සක්කාය දිට්ඨි ප්‍රහිණ කරගෙන නැවත කිසි විදක නැතේ භවන්නත් සමන්නාදීන්තේ අටවෙනි භවයකට යන්නේ නැහැ. ඒ වගේම කිසි කණකත් ඒ ආත්ම භාව හද තුලදී දුගති ගාමි වෙන්නේ නැහැ. ඒක උඩ තියෙන ලොකුම වරප්‍රසාදය. මේ වරප්‍රසාදයේ පිණුතුනි කොයිතරම් ධනයකින්වත් කොයිතරම් උගත්කමකින්වත් කොයිතරම් වෙනත් බලයකින්වත් අපිට ලබා ගන්න බෑ. ඒ සඳහා තුනුරුවන් සරණ ගොස් දුක පිළිබඳ අවබෝධය ලබාගෙන සියලුමල දහම පිළිබඳ යථාබෝධයෙන් තෘෂ්ණාව දුරු කිරීම සඳහා වූ වැඩ පිළිවෙලක් අපි යෙදීම විතරයි අපිට කරන්න තියෙන්නේ. එනිසා ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කිරීමට ඔබ අප හැම දෙනාම පිළිදෙයෙන් කටයුතු කරමු. ඒ සඳහා තෙරුවන් සරණින් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාතරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහේසි පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහේසි පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සංසදා දුක්ඛං පන්තාච නින්දුක්ඛා භයප්පත්තාච නිම්භයා සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සම්මේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැදෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි.